संसार सारोग विनीत निसं सन्नीत सातं सुचि सार देसं संधेर कं सुन्न तनूपलासं संलाप देसिं पनमे भिसासं संसाभिगं केवल मोहनासं सन्नाह कन्मार रने विसेसं संसेवितं दासि मुदार हासं संहार धम्मं पनमे सदासं संदास गन्नासित पापनासं सन्नाप दंसिं हत घोर पासं संपार गामिं सुचि सार वासं संवार संघं पनमे रसासं समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सन्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं वदन्ता ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කුසල රාසේති භික්ඛවේ වදමානෝ චත්තාරෝ සතිපට්ඨානේ සම්මා වදමානෝ වදෙය්‍ය කේවලෝ හයං භික්ඛවේ කුසල රාසීති යදිදං චත්තාරෝ සතිපට්ඨානාති ගෞරවනීය මහා සංඝරත්නය නමස්සරයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලොස්සනිස් බෝධ විහාරස්ථානයේ මාසිකව සංවිධානය කෙරෙන සීල භාන වැඩසටහනෙහි 2024 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ බිනර මාස පුන් පොහොය වෙනුවෙන් සිදු කෙරෙන සීල භාන වැඩසටහනටයි පිනතුන් සහභාගී සිටින්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව විමුක්තායතනයක් කියලා සඳහන් කරන්නේ. ඊට හේතුව තමයි බණහන වෙලාවේදී අපේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා. අපි හොඳට සිහිය පිහිටුවාගෙන වර්තමාන අරමුණේම හිත තියාගෙන දිගටම ඉන්න දක්ෂණවතින් අපට පුළුවන්කම තියෙනවා අපේ හිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට. සමස්ත බුදුදහම කියන්නේ පින්තුනේ එක පැත්තකින් මෛත්‍රිය දිනු කිරීම, අනිත් පැත්තෙන් සතිපට්ඨානය දිනු කිරීම. එනිසා මේ ගත කරන හැම මොහොතකදීම ඔබට යම් කෙනෙක් දෙයක් මතක් වෙන හැම වෙලාවෙදීම සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන හැඟීම ඇති කරගන්න. යම් කෙනෙකුගේ රූපයක්, ශබ්දයක්, වෙනත් අරමුණක් වෙන හැම අවස්ථාවකදීම ඒ හැම දිනෙකම සුවපත්ත්වා කියන හැඟීම ඇති කරගන්න. ඒ වගේම තමන්ගේ ශරීරයේ තියෙන ඉරියව්ව ගැන ශරීරයේ කොයි ආකාරයෙන්ද මේ වෙලාවේ තියෙන්නේ, ඒ ශරීරයෙන් තමන් කුමක්ද කරන්නේ කියන එක ගැන හොඳට සිහින් ඉන්න. ඊළඟට තමන්ගේ හිත ගැන හොඳට මේ වෙලාවේ සැලකිල්ලෙන් ඉන්න. තමන්ගේ හිතේ මේ වෙලාව පහළ වෙන්නේ කොයි වගේ සිතුවිල්ලක්ද කියන එක ගැන හොඳ අවධානයෙන් පසු වෙන්න. මේක තමයි පින්නතුනේ සමස්ත බුදුදහම කියලා කියන්නේ. එතකොට එක පැත්තකින් සෝපත්ත්වා කියලා හැම දිනාටම මෙත් වැඩීම, අනිත් පැතින් තමන්ගේ සිහිය හොඳට පිහිටුවා ගැනීම, එක අතකින් ශරීරය පිළිබඳව, අනිත් අතින් තමන්ගේ සිත ගැනත් අවධානයෙන් සිටීම. මෙන්න මේ වෙන හැම අවස්ථාවකදීම අපි අපේ හිත හොඳට ආරක්ෂා කරගෙන ඉන්නේ. එහෙම වෙන හැම වෙලාවකදීම බාහිර කෙනෙකුට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඔබට දුකක් දෙන්න. මේකෙන් අපි ඉවත් වෙනත් එක්කම ඔබ අනිත්‍යයට අවසර දෙනවා ඔබට දුක් දෙන්න කියලා. ඔබම පර්මිෂන් දෙනවා අනිත්‍යයට. අනේ මට ඇවිල්ලා බනින්න, මට වෙනස්කම් කරන්න, ඊර්ෂ්‍යා කරන්න ඔක්කොම කියලා ඔබ බන්දේශයක දීලා අනිත් කෙනාට පර්මිෂන් දෙනවා. අනේ පර්මිෂන් එක ක්ලෝස් කිරීම තමයි සම්පූර්ණයෙන්ම ධර්මයේ පුහුණුව කියලා කියන්නේ. අපේ ස්වාධීනත්වය අපේ පාලනය අපි අතර ගන්න එක. මේක කොයිතරම් ඉහළට ගන්නවද කිව්වොත් වෙනතුනි ධර්ම පුහුණුවේ අවසාන නිස්සාව තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. එහිදී පුහුණු කරන ප්‍රධානතම භාවනා කමඨහනක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. අප නිතරම පසුගිය කාලයේ පුරාම ධර්ම දේශනාවලදී අවධාරණය කරපු ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පංචශීලය, අනිත් අතින් ආනාපාන සති භාවනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම අතීතේ දැනුත් කරුණු දෙකක් විතරයි ලෝකෙට දේශනා කරන්න කියලා. ඒ තමයි දුකත් දුකේ නිදහස් වීමත් කියන මේ කාරණා දෙක විතරයි මා ලෝකෙට දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට කාරණා දෙකයි දේශනා කරලා තියෙන්නේ. අපිට ඉතින් ඊට වඩා තව කරුණු කියන්න පුළුවන් කමක් නැහැ. එක දිගටම ඔබ ධර්ම දේශන අහනවා නම් ඒක කිසියම් විදිහේ සමානාත්මතාවයක් ඔබට දකින්නට පුළුවන්. එතකොට අන්නේ සමානාත්මතාවයේ ප්‍රධාන කරුණු දෙකක් තමයි එකාතකින් පංචශීලය, අනිත් අතින් සතිපට්ඨානය කියන කාරණය. ඒ පංචශීලය රකින්න විතරක් නෙවෙයි ඔබ නිතර නිතරම හිතන්න මම මේ ප්‍රාණඝාත ආදියෙන් වෙන් වෙලා පංචශීලය ආරක්ෂා කරන කෙනෙක් කියන එක තමන් නිතර හිතන්න. ඒක සීලයක් විතරක් නෙවෙයි ඒක සීලානුසති භාවනා මට්ටමටම ගන්න. අනිත් කාරණය තමයි ඔබ වඩාත්ම ඉහළ සත්පුරුෂයෙක් වෙන කැමති නම් ඔබ ළඟම ඉන්න කිට්ටුවේ මාස්‍රය කරන වැඩිපුර පිරිසකට මේ පංචශීලය ගැන කියලා දීලා එයත් පංචශීලය සමාදන් කරවන්න. නිකම් බැරි නම් සල්ලි දීලා හරි කරවන්න. ඒ අඩෝම ඇත්තටම ආදරේ නම් දුකෙන් නිදහස් වෙලා ඉන්නව දකින කැමති නම්, මේ ලෝකයේ සතුටෙන් ඉනව දකින කැමති නම්, ඒ වගේම මරණයෙන් පස්සේ එය සුගතිගාමී වෙනව දකින නම් මේක සමාදන් කරවන්න. අනිත් කාරණය තමයි සතිපට්ඨානය තුළ වාසය කිරීම. ඒ සතිපට්ඨානය අතරනොත් ත්‍රිපිටකයේ කරුණු විමසලා බලන විට ඉතාම පැහැදිලි කරණයක් තමයි ආනාපාන සතිය ගැන විශේෂම අවධානයක් යොමු කළ තියෙනවා. ආනිසංස රාශියක් දේශනා කළ තියෙනවා ආනාපාන සතිය. අපට යම් සීලාවක ශරීරයට ශක්තිය වගේ ඕන නම් ඉක්මනටම ශක්තිය ඕන නම් අපි සාමාන්‍යයෙන් ඉක්මනින්ම අවශෝෂණය කරගන්න ආහාර පානයක් තමයි ගන්නෙ. විශේෂයෙන්ම ටිකක් රසවත් දෙයක් නැත්නම් මීපැණි වගේ දෙයක් තමයි අපි ඉක්මනටම ගන්නෙ. මේ පැණි, මිදි යුස, දෙලුම් යුස වගේ දේවල් තමයි ඉක්මනටම ශරීර ශක්තිය ගන්න අපි ගන්නෙ. අන්නේ වගේ තමයි පින්නතින ඔබ ධර්මයේ විශ්වාස කරනවා නම් ඔබ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා හදවතේ උතුරායන සෙනෙහසින් සැදහෙන් ඔබ තෙරුවන් සරණ යනවා නම් ඒ ඔබ තෙරුවන් සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව ගැන. අන්නේ දේශනාවේ තියෙන ප්‍රධානතම අනුශාසනයක් තමයි ආනාපානසතිය කියලා කියන්නේ. වර්තමානයේ තුල හිත තියාගෙන සිහියෙන් හුස්ම ඇතුළු වීම හා පිටවීම පිළිබඳ අවධානයෙන් සිටීම ඔබේ ජීවිතයට ඉක්මනටම සතුට ලබන ක්‍රමය. ඉක්මනින්ම දුකෙන් නිදහස් වෙන කැමැතිනම් මෙන්න මේකට හැකිතාක් දුරට එන උත්සාහ කරන්න. මේක නිකන් අමතක වෙනවා නම් දවසට පොලේක ලියලා හරි මේක පුහුණු කරන්න. අද මම දවසට විනාඩි 2ක් ආනාපානසතිය පුහුණු කළා. අද විනාඩි 4යි. අද විනාඩි 7යි. අද විනාඩි 10යි කියන කොලේක ලියලිය හරි පුහුණු කරන්න මේක පිනවතුනි. ඒ තරම්ම වටිනවා මේක. ඔබට මේක කාලයක් ඇද්දී මේක ඔබට කරන්න නෙවෙයි අමාරු වෙන්නේ. නොකර ඉන්නයි අමාරු. ඔබට ජීවිතයේ තරම්ම සතුට ලැබෙන ක්‍රමයක් වටපත් වෙනවා. විවේකයක් ලැබෙන හැම අවස්ථාවකදීම කොහේ හරි තැනකට ගිහිල්ලා ලස්සනම තැන ඔබ ඉන්න ස්ථානයේ එතන ගිහිල්ලා ආනාපානසතිය කරනවා. ඔබේ නිවසේ ලස්සනම ස්ථානවල භාවනා ආසන ඔබ හදලා තියන්න. ඔබේ වත්තේ ලස්සනම තැන්වල භාවනාවට වාඩි වෙන්න පුළුවන් විදිහට භාවනා ආසනයක් හදලා තියන්න. ටික වෙලාවක් Tamante විවේක ලැබෙන පොඩි වෙලාවක් හරි ගිහිල්ලා එතන නිකන් හරි වාඩි වෙලා හරි ඒත් එක්කම තමන්ට දැනෙනවා තමන්ගේ සතුට බාහිර අරමුණු වලින් මිදලා ඒ සතුට තමන්ගේම ජීවිතයේ පාලනය කරගන්න දෙයක් බවට පත් වෙනවා. අන්නේ ආනාපාන සතිය සමතෙන් ආරම්භ කරලා ක්‍රමයෙන් දිනු වෙලා ඒක විදර්ශනාව දක්වාම ගැඹුරට යනවා. අවසානයේ අනිච්ඡානුපස්සී විහෙරති අස සිස්සාමිති සික්ඛති එහෙම ගිහිලා අවසානයේ පටිනිස්සක් ගන්න පස්සේ කෙලෙස් වලින් සපුරා නිදහස් වීම දක්වාම මේ ආනාපාන සතිය ක්‍රමයෙන් ගැඹුරට යනවා. අන්න එතනින් ඉහළට ආවට පස්සේ ප්‍රතිඵලය මොකද්ද? සූත්‍ර ධර්ම රාශියකෙහි ප්‍රතිඵල දක්වනවා. දීප සූත්‍රය, ආනාපාන සූත්‍රාදී සූත්‍ර රාශියක දක්වනවා ආනාපාන සතිය වැඩිමේ ආනිසංස. ඒකේ ඉහළම ආනිසංසය තමයි අපටික්කෝලේ පටික්කෝල සංඤේ විහෙරෙයන් පටික්කෝල සංඤේ විහෙරති. නොපිළිකුල් දේ, අනිෂ්ඨ දේ, ඔබ අකමැති දෙයක්, ඔබ කැමති දෙයක්. අපටික්කෝලේ කියන්නේ නොපිළිකුල් දෙයක්, ඉෂ්ඨ දෙයක්, අපි කැමති දෙයක්, ලස්සන දෙයක්, ප්‍රියමනාප දෙයක්. අන්නේ ප්‍රියමනාපදී ඕනනම් අප්‍රිය විදියට අවශ්‍ය නම් අප්‍රිය විදියට පටික්කුල විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ වාගේම පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරෙයන් අපටික්කුල සංඤේ විහෙරේ විහෙරති. පිළිකුල් දෙයක, අනිෂ්ඨ දෙයක, අප අකමැති අරමුණක් රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්. මේ කොයි ආකාරයේ අප්‍රිය, අමනාප, අකමැති, අනිෂ්ඨ දෙයක් අපේ ජීවිතයට ආවත් ඒ ඕනම දෙයක් ඉක්මනින්ම ඉෂ්ට විදියට, ප්‍රිය විදියට, මනාප විදියට මෙනෙහි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දෙකම දුරු කරලා ඕනනම් උපේක්ෂාවෙන් ඕනනම් මධ්‍යස්ස එහෙමත් වෙන්න පුළුවන්. මේ ආනිසංසය මෙරිසාල්ට ගැන අපි නිතර නිතරම ඔබට බණවලින් දේශනා කරනවා. පින්නතුනි, මෙතෙන්ට ආව කියන්නේ අපට බාහිර ලෝකයේ කිසිම කෙනෙක්ගෙන් සතුට ලබන සඳහා දෙයක් අවශ්‍ය වෙන්නේ. අපි යුතුයකම් විදියට පින්කම් විදියට දෙයක් කරන්න පුළුවන් බාහිර ලෝකෙට. නමුත් අපි දන්නව සතුට ලබන්න කියලා බාහිර පුද්ගලයෙක්ගෙන් හරි බාහිර දෙයකින් හරි නියම සතුටක් අපට ලබන්නේ නැති බව, ලැබෙන්නේ නැති බව, ලැබිය නොහැකි බව අපි දන්නවා. එහෙම ලැබුණත් එක ටික කාලයයි. ඊ අපි බලාපොරොත්තු තියාගන්න පමණට ඒ බලාපොරොත්තුන් කඩ වෙනම පමණට අපට දුක් වෙන සිද වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි යම් කිසි කෙනෙක් කොච්චර හොඳ වුණත් එයා එක දිගට මේ හොඳ බව පවත්ව ගන්න පුළුවන්. එයාට මේ මාර්ගඵලලාභී කෙනෙක් වෙන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. මාර්ගඵලලාභී කෙනෙක් කවදාවත් ගුණෙන් පිරෙන්නේ නැහැ. එහෙම කෙනෙක් පිළිබඳව වුණත් පින්නතුනි අපට දුකක් ඇති වෙන දවසක් එනවා. ඒ ඇතැමිට ඒ තැනැත්තා ඉන්න කාලයේදී අපිට මේ යන වෙනවා. ඇතැමිට අපි ඉන්න කාලේ එයා මේ යනවා. එයාගේ මල ගෙදරට අපිට යන්න වෙනවා. මෙන්න මේ දෙකට අපට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ආනන්ද මාහිමියන් වහන්සේ සඳහන් කරනවා සැරියුත් ස්වාමීන් වහන්සේ පිරිවෙන් පෑවම ඇති වෙච්ච සංවේගය. උන්වහන්සේ පස්සේ කාලේ සඳහන් කරනවා ශාස්ත්‍රෝන් වහන්සේ පිරිවෙන් පාපු කල්ලි මගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා පිරිවෙන් පාපු කල්ලි මට කායගත සතිය හැර ආනාපාන සතිය හැර වෙනත් පිළිසරණක් සතුටක් නැහැ කියලා. මට එකම රැකවරණේ මේ කායගත සතිය ආනාපාන සතිය කියලා. ඊළඟ සඳහන් කරනවා මට මගේ පැරණි මිත්‍රයන් දැන් නැහැ. අලුත් මිත්‍රයන් ඉස්සරහා වගේ නෙවෙයි හැම ඉක්මට යාළු වෙන්නෙත් නැහැ කට්ටිය. අලුත් මිත්‍රයන් ඉක්මට අමනාපත් වෙනවා. අනේ පරණ මිත්‍රයන් වියෝ වූ කල්ලි අලුත් මිතුරන් මට නොගැලපෙන කල්ලි හරියට වැස්සට තෙමෙන කුරුල්ලේ තමන්ගේ කුරුළු කූඩුවට එන වගේ මට එන්න තියෙන කුරුළු කූඩුව තමයි භාවනාව කායගත සතිය ආනාපාන සතිය කියලා. වැස්සක් වහින වෙලාවේ කුරුල්ලෙක් ඔහුට කූඩුවක් තියෙනවා නම් ඔහු ඉක්මනට කූඩුවට එනවා. අන්න ඒ වගේ පිනුතුනි අපටත් එන්න තියෙන කූඩුව තමයි භාවනාව කියලා කියන්නේ. අපි ඇතැම් විට බාහිර දේවල් පුද්ගලයන් සරණ ගියාට ඒ බොහෝ දෙනා තියෙන පිනුතුනි ප්‍රශ්නත් එක්ක ඉන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳිලත් නැහැ තාම. අපි අපේ ප්‍රශ්න විසඳන්න කියලා හිතාගෙන ඒගොල්ලන්ට ළඟා වෙනවා. එහෙම ලොකු දෙයක් කරන්න බෑ පිනුතුනි ඇයට. ඒත් අසරණ වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලු වෙන ලෝකය ජරාවට පත් වෙන ලෝකය ජරාවෙන් මහලු බවෙන් නිදහස් වෙන කියලා කරන්නේ මහලු වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. ලෙඩ වෙන ලෝකයා ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ මොකද්ද? ලෙඩ වෙන දේවල්ම ළඟා කර ගැනීම කියලා. මරණයට පත් වෙන ලෝකයා මරණයෙන් නිදහස් වෙන්න කියලා හිතාගෙන කරන්නේ මොකද්ද? මරණයට පත් වෙන දේවල්ම සිදු කිරීම කියලා. මරණයට පත් වෙන පුද්ගලයාම ළඟා කර ගැනීම කියලා. මෙන්න මේක තමයි ලෝකයේ තියෙන අනාර්ය පරේෂණය. නමුත් ආර්ය පරේෂණය කියන ඊට වඩා වෙනස් දෙයක්. ජරා මරණ වලටපත් නොවි ඒ වගේ නිදහස් වෙන මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. අනේ ධර්ම මාර්ගය ඊටාම කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානයි. වෙනත් විදිහකින් කියනවා නම් සමත විදර්ශනා. ඒ වගේම තවත් ඉස්සරාත්මකව කියනවා නම් සීල සමාධි ප්‍රඥා. වඩාත්ම අපට තේරෙන විදිහට කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී මෙන්න මේ කාරණා. පිනතුනි ධර්ම මාර්ගයේ ඉදිරියට යද්දී බුදුරජාණන් වහන්සේගේ දේශනා දෙස විමසලා බලන විට ප්‍රධාන කාරණා දෙකක් ප්‍රකට වෙනවා. ඒ තමයි එකාතකින් සුගතිය ස්ථාවර කර ගැනීම සඳහා නැත්නම් මරණය මතු ජීවිතයේ සුගතිගාමීත්වය අපේක්ෂාවෙන් කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඊයන්ට සම්පූර්ණම දුක නිදහසීම නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් කර ගැනීම සඳහා කරන වැඩ පිළිවෙලක් තියෙනවා. අර පරලොව සුගතිය ඉලක්ක කරගෙන කරන වැඩ පිළිවෙලේදී නිතරම අවධාරණය කරන කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි අභිජ්ජහ දෝමනස්ස කියන කාරණා දෙක. අභිජ්ජහ දෝමනස්ස. අභිජ්ජහ කියන්නේ දැඩි ලෝභය කියන එක. ග්‍රීඩ් කියන එක. දෝමනස්ස කියන්නේ හිතේ නිතරම දෝමනස්ස නිතරම ගැටෙන ගතිය. එහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් ඇහෙනකොට කෙනෙක් ඇසුරු කරනකොට හැම වෙලාවෙම අඩුපාඩුවක්මයි පේන්නේ. එහෙම නැතිවට බලන්නම බෑ. ඒක හුරු වෙලාමයි තියෙන්නේ. සමහර ඒ වගේ රැකියා කරලා තියෙනවනේ ජීවිත කාලේ. ඒ වැරදිම හොයන රැකියා තියෙනවනේ පොලිසිය වගේ. අන්න ඒ වගේ රැකියා කරපු සමහර අය ඉන්නවා. ඒක වරදක් නෙවෙයි. ඒක ඉබේම එනවා. ඇඟට මෙනවා. නිතරම කාටකින් සැකෙන් බලන්නේ නිතරම අඩුපාඩු බලන්නේ. නිතරම කාට හරි ටිකට් එකක් දෙන්න බලාගෙන තමයි ඉන්නේ. පිනතුනි මේක තමයි හිතේ ස්වභාවය මේක. මේක තමයි දෝමනස්සය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දෙක අභිජ්ජහ දෝමනස්ස කියන කාරණා දෙක. දැඩි ලෝභයත් ගැටීමත් කියන මෙන්න මේ කාරණා දෙක අඩු කරන්න තමයි බුදුහාමුදුරෝ මුලින්ම උත්සාහ කළේ ශ්‍රාවකයන්ගේ. අන්නේ සඳහා ඒකාතකින් සීලය අවශ්‍ය වෙනවා. තව පැත්තකින් දානය අවශ්‍ය වෙනවා. අනිත් පැත්තෙන් සතර අගතියට නොගිහිල්ලා ඉන්න අවශ්‍ය වෙනවා. පින්තුනේ මේ කාරණා හොඳ අවධානයෙන් අහන්න. මේ ඊටාම වැදගත් කරුණු ටිකක් ඔබට මේ කියන්නේ. මෙන්න මේ අභිජ්ජා දෝමනස්ස කියන කාරණා දෙකෙන් දුර වෙන්න නම් එකාතකින් පංචශීලය රකින්නට ඕන. අනිත් අතින් සතර අගතියෙන් දුර වෙලා ඉන්නට ඕන. යමක් කරද්දී යම් කිසි තීරණයක් ගනිද්දී එතෙන්දී ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියන මෙන්න මේ කරුණුවලින් යුක්තවද තමන් ඒ තීරණය ගන්නේ කියන එක නැවත නැවතත් විමසලා බලන්නට ඕන. ඔබ යමක් කරනකොට, ඔබ යමක් කියනකොට බලන්න මම ඒක කරන්නේ ඡන්දයෙන් අගතියට ගිහිල්ලද? දැඩි ආසාවෙන් අන්තියට ගිහිල්ලද මම ඒක කරන්නේ? ඒ වගේම ද්වේෂයෙන් අගතියට ගිහිල්ලද මම ඒක කරන්නේ? නැත්තම් බයෙන් අගතියට ගිහිල්ලද? නැත්තම් මෝහයෙන්? වෙනත් විදිහකින් කරනවා නම් කර්මඵල අදහිම බැහැර කළද මේ තීරණය තමන් ගන්නයි කියන එක ගැන නැවත නැවතත් බලන්න. එකක් ඡන්දය, අනිත් එක ද්වේෂය, බය, මෝහය. මේවට අපි බයස් කියලා කියන්නේ. කෙනෙක්ගේ චරිතය බලන ප්‍රධානතම ලක්ෂණ තමයි මෙන්න මේ ටික. පුද්ගලික ඇසුරු කරනකොට පුද්ගලික හෝ සමාජගත ජීවිතයේ, වෘත්තීය ජීවිතයේ, පරිපාලනයේදී, නායකත්ව ලක්ෂණවලදී කෙනෙක් ගැන බලන දේ තමයි කොච්චර බයස් තියෙන කෙනෙක්ද, කොච්චර අගතිගාමීව කටයුතු කරන කෙනෙක්ද කියලා හොඳ විමසිලින් ඉන්නේ. අනේ නිසා මෙන්න මෙතෙන්දී හුඟක් අපි පරිස්සම් වෙන්නට ඕන. මේ හතරෙනුත් ඊටාම සියුම් කාරණයක් තියෙනවා. මොකද ඒ කාරණේ? මෙන්න මේ ඡන්දය, ద్వේසය, බය, මෝහය කියන මේ හතරෙනුත් ඊටාම සියුම් කාරණයක් තියෙනවා. ඒ තමයි මෝහයත් යන හැම කාරණයක් එක්කම අපට නොසිතෙන කාරණයක් තියෙනවා. පිනතුනි බය කියන කාරණේ. අපි යම් යම් වෙලාවට නිශ්ශබ්ද වෙන්නේ බය නිසා. සමහර වැඩිපුර කෑ ගහන්නේ බය නිසා. මේ හතරම පිනතුනේ හරියම අවධානයෙන් අපි ඉන්නට ඕන. අපිටම අපි ගැන බලන්න පුළුවන් දේවල් මේවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න අහන්න පිනතුනේ කිසි විටකත් අනිත් කෙනාගේ පැත්තට හැරෙන්න එපා. තමන්ගේම පැත්තට හැරෙන්න. මගේ ළඟ මේ දේවල් තියේද කියලා තමන් ගැනම බලන්න. ධර්ම ශ්‍රවණය කියන්නේ සම්පූර්ණ පින්නතුනේ තමන් යතට කණ්ණාඩියක් දෙනවා වගේ. මොන කණ්ණාඩියක්ද? ඇස් කණ්ණාඩියක්ද? ග්ලාස් එකක් නෙමෙයි පින්නතුනේ. ග්ලාස් එකක් දුන්නොත් ධර්මයෙන් බලන්නේ අනිත් එකේ වැරදි බලන්නේ. දෙන්න ඕන පිනතුනි මිරර් එකක්, කැඩපතක්. තමන්ගේම අඩුපාඩු තමයි තමන්ට පේන්නේ බණ අහන්න අහන්න. අනිත්‍යගේ පැත්තට ඇඟිලි දික් කරන්නේ නැහැ. තමන් බලන්නේ තමන්ගේ අඩුපාඩුකම් මේ වෙලාවේ තමන්ගෙන තියේද කියලා තමන්ගේ පැත්තට හැරෙන එකමයි කරන්නේ. අන්නේ අතරින් පිනතුනි මෙන්න මේ සතරගතිය ගැන නිතරම දහනෙන් ඉන්න. අන්නේ සතරගතිය සීමාව ඉක්මවල යනවද කියලා අපිට බලන්න පුළුවන් සලකුණක් තමයි පංචශීලයේ කඩවීම. අපිට ඡන්දේ තියෙන පුළුවන්, දෙයකට කැමැත්ත තියෙන පුළුවන්. හැබැයි කැමැත්ත නිසා සොරකම් කරනවා නම්, ඒ කැමැත්ත නිසා කාමේ වර්ධා හැසිරෙනවා නම්, ඒ කැමැත්ත නිසා බොරු කියනවා නම් අපි සීමාව ඉක්මවල ගිහිල්ලා පිනතුනි. අන්නේ අපිට මෙලවත් දුක පිනිස මරණය මතු ජීවිතයේ දුගතිගාමී වීම සඳහා හේතු වෙනවා. අපිට පින්නතනේ හිතේ ද්වේෂය තියෙන පුළුවන්. ද්වේෂයෙන් අගතියට යනවා කියන්නේ අපේ ඒ ද්වේෂය නිසා සත්වයෙකුගේ ජීවිතයට හානියක් කිරීම. අපේ කෙනෙක් බිඳවන්න කියලාමක් කීම. කෙනෙක්ගේ හිත අපේදවන වචනයක්, පරුස වචනයක් කීම. මෙන්න මේ දේවල් වලින් තමයි මේ සීමා ඉක්මවල යන්නේ. අපේ ළඟ බිය තියෙන පුළුවන්. හැබැයි ඒ බියෙන් පින්නතුනේ අපි අනිත් කෙනෙකුට හානියක් කරනවා නම් අපට පීඩාවක් බවට එකපත් වෙනවා නම් අන්න එතෙන්දී අපි ඒක ඉතාමැනවෙන් තේරුම් ගන්නට ඕන. එනට මෝහය විශේෂයෙන් මෙතෙන්දී මෝහෙන් අගති යනවා කියන්නේ අප යමක් කරද්දී අපි බලන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඒකෙන් තමන්ගේ සසර ගමනට හානියක් වෙනවද, මරණයෙන් මතු ලැබෙන තමන්ගේ ජීවිතයට ඒකෙන් බරපතල අවාසියක් වෙනවද, දුගතියට හේතු වන්නට සිද්ධ වෙනවද කියලා බලන්න. මෙන්න මේ කාරණා හතර නිතර නිතරම අපි විමසන්නට ඕන. මෙන්න මේත් එක්ක මේ සතර අගතියත් පංචශීලයත් දෙකට දෙකම සම්බන්ධයක් තියෙනවා. ඒ ගැන අවධානයෙන් ඉන්නකොට අපට අවිද්‍යා දෝමනස්ස කියන කාරණා දෙක අඩු කරගන්න පුළුවන්. දැඩි ලෝභයත් ද්වේෂයත් කියන මේ කාරණා දෙක අපට අඩු කරගන්න පුළුවන්. මේ දෙක අඩු වුණා කියන්නේ පින්නතුනේ තමන්ට හිතට ලොකු සහනයක්. මරණයෙන් මත්තේ සුගතියක් ලැබෙන එක විතරක් නෙවෙයි, මේ මොහොතේම පින්නතුනේ ධර්මයේ සාන්දිෂ්ඨික බව අකාලික බව අපට දැක ගන්න පුළුවන්. මෙන්න මේ ගුණාංග ටික දිනු වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට කාරණා කීපයක් දේශනා කළා තියෙනවා. එකක් තමයි දානමය වශයෙන් දානමයන් පුණ්‍ය කිරේවත් වූ කියලා දානමය වශයෙන් පරිත්‍යාග සීලිත වශයෙන් අපට යමක් කරන්න පුළුවන්. ඊළඟට සීලමයන් පුණ්‍ය කිරේවත් වූ කිය විදිහට සීලමය වශයෙන් පුණ්‍ය ක්‍රියා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සීලය පංච සීලය සීලානුසුති බහනා විදිහට නිතර වඩන්නට ඕන. ඊළඟ කාරණේ තමයි ශ්‍රද්ධාව. නිතරම තමන් බුදුන් සරණ ගියපු කෙනෙක්, ධර්මයේ සරණ ගියපු කෙනෙක්, සංඝරත්නයේ සරණ ගියපු කෙනෙක් කියන එක නිතර නිතරම තමන් හිතන. මේක පින්නතුනි මහා උල්පත් මහා පුණ්‍ය උල්පත් පුණ්‍ය ගංගා විතර දේශනා කළ තියෙනවා. ඔබේ ජීවිතයේ සතුට එන්න එන්නම වැඩි වෙනවාද, ඔබේ ජීවිතයේ සුගතිය ස්ථාවර කරගෙන ඉන්නවාද කියන එක ගැන ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් ප්‍රධාන සලකුණු කීපයක් තමයි මේ තියෙන්නේ. දවසට අපි කොච්චර වාර ගාන බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමන් සිහිපත් වෙනවද? ඒ තෙරුවනේ ගුණ සිහි කරන්න බුදුරජාණන් වහන්සේ අරහං ගුණ යුක්තයි. එක බුදු ගුණයක් සිහි කරන්න අරහං අරහං අරහං ආදී වශයෙන් මේ ගුණ සිහි කරන්න. ඒ වගේම ධර්මයක ගුණයක් සිහිපත් කරන්න. ධර්මය සම්දිට්ඨිකයි, මේ ජීවිත කාලයේදී මෙහි ආනිසංස දැක ගන්න පුළුවන් කියන එක නිතර නිතර හිතන්න. සංඝරත්නය, සරියුත් මොග්ගලං ආදී මහරහතන් වහන්සේලා ගැන මොහොතක් හරි දවසට සිහිපත් කරන්න. උන්වහන්සේලා සුපටිපන්නයි, ආර්ය අෂ්ටාංගික මාර්ගේ නැමැති උජු මාර්ගයට මනා වූ මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. එකාතකින් උන්වහන්සේලා සසර ගමන නිවන්ට පත්කල උත්තමයන් වහන්සේලා, අනිත් අතින් උන්වහන්සේලා ඒ ගමනේ ගමන් කරන උත්තමයන් කියන එක නිතර හිතන්න. මෙන්න මේ දෙක දෙනොතනේ තමන්ට තමන්ගේ ජීවිතයේ දවසට වැඩිපුර මතක් වෙන කාරණා ටිකක් එනවා. ඒ තමයි මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනත් අනිත් අතින් පංචශීලයත් තමන්ට මතක් වෙනකොට දවසට වැඩිපුර මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, දවසට වැඩිපුර මතක් වෙන්නේ සරියුත් මොග්ගලං ආදී ස්වාමීන් වහන්සේලා ගැන, ඒ වගේම ගිහි ශ්‍රාවකයන් ගැන, හත්තාලවක, ඒ වගේම චිත්ත ගෘහපති, නන්ද මාතාව, කුජුත්තරාව, හත්තිගාම උග්ග, මෙන්න මේ වගේ ශ්‍රාවකයන් තමගේ ජීවිතයේ යහළුවන් බවට පත් වෙනවා. මේ යාළුව කවදාවත් පිරෙහෙන්නේ නැහැ පින්නතුනි. එතකොට ඔබ මේ සංඝං සරණං ගච්ඡාමි කීමත් එක්ක ඔබට ඔබේ යාළුවන් බවට පත් වෙන්නේ මෙන්න මේ අය. ඔබේ මේ ජීවිත කාලේ වෙනස් වෙච්ච යාළුව ඔබ සීකරන්නේ මනසින්නේ. දැන් දැකලා නෙවෙනේ මෙනෙහි කරන්නේ නේ. ෆොටෝස් එහෙම තියාගෙන ඉන්නේ ළඟනේ. ඒ අය අමතක වෙන හින්දානේ. එතකොට පින්නතුනි අන්නේ වගේම තමයි මේ ආර්ය ශ්‍රාවකයනොත් අතීතයේ වැඩ සිටිය අය. ඒ ගැනත් අපි මනසින් මෙහෙය කරන්නේ. ඒ අතීතයේ කාලය අතර ලොකු වෙනසක් තියෙනක විතරයි තියෙන්නේ වෙන දෙයක් නෙමෙයි දෙකම අතීතේ තමයි. අන්නේ විදියට ඔබ ජීවිතේ කාලයක් ගත කරනකොට ඔබේ ජීවිතයේ සැබෑ යහළුවන් වෙන්නේ මේ අය. ඒතකොට ඔබ වැඩිපුර විශ්වාසය තියන්නේ මේ අය ගැන. ඊට පල්ලෙහා ඉන්න අනිත් දැන් ඇසුරු කරන යාළු මිත්‍රාදීන් ඥාතීන් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඕන වෙලාවක එයා පිරිහිල යන්නත් පුළුවන්. ඕන වෙලාවක ඔබත් එක්ක අමනාප වෙන්නත් පුළුවන්. ඔබ ගැන හුඟක් හොඳ කියලා ඉන්න අය ඒ ඈම් ඔක්කොම දොස් ටික කියනත් පුළුවන්. සාමාන්‍ය ස්වභාවයේ පිනුතුනේ මේක කවුරුවත් ගැන කලකිරෙන දෙයක් නැහැ. ඔබ යන්ති කෙනෙක් ඇසුරු කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක බලාපොරොත්තු වෙන්න ඕන. එවැනි ලෝකයට අපි යන්නේ වෙන්නේ නොවෙනි යහළුවන් ආර්ය සංගරත්නයේ ආර්ය මිතුරන් අපේ ආධ්‍යාත්මික ලෝකයේ තුල ඉන්නට ඕන පිනුතුනේ. ධර්මයේ තුලින් ඔබට කරන්නේ යන්නේ යහළුවන් ටික ඔබට හඳුනවා දීම. මෙන්න මේත් එක අපි දිනපතාම එකාතකෙන් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ශ්‍රද්ධා පිහිටුවාගෙන ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනවා. අනිත් අතින් පංච සීලෙන් ඉදිරියට ගිහිල්ලා සීලෙන් ඉදිරියට යනවා. ඒ වගේම ශ්‍රුතවද්ද භාවයෙන් ධර්මඥානෙන් ඉදිරියට යනවා. ඊළඟට ත්‍යාගයෙන් පරිත්‍යාග සීලයෙන් ඉදිරියට යනවා. අපේ විටින් විට මතක් වෙනවා අපි ගෙදර අපි ජීවිතේ පුහුණු කරපු දානය. ඉතාම ලස්සනට Taman දෙන දේ පූජා කරන්න ඕන පිනතුනි. ඉතාම පිරිසිදු සිතින්. දැන් මෙතනින් පිනතුන් බොහෝ අය එහෙමයිනේ පොඩි දෙයක් දුන්නත් හරිය ලස්සනට සකස් කරලා බොහොම ගෞරවයෙන් දෑතින් පිළිවෙලටනේ දෙන්නේ. අන්නේ පිළිවෙලට දානය පූජා කිරීම තමයි පිනතුනි. ඔබට හොඳම කල්යාණ මිත්‍රයන් මුණ ගැහිීමත් හොඳම ධර්මයේ ජීවිතයට ලැබීමත් පිළිබඳව තියෙන පෙර සලකුණ තමයි ඔබ දානය පුහුණු කරන විදිය. ඉතාම ලස්සනට තමන්ට ඒ වෙලාවේ දෙන්න පුළුවන් උපරිමයෙන් පිරිසිදුවට පිළිවෙලට ගෞරවයෙන් දෙන්නට ඕන. අන්නේ දී මහරහා තමයි ඔබට කල්යාණ මිත්‍රත්වයේ සැලසීමත් ඒ කල්යාණ මිත්‍රත්වයේ ඔස්සේ ඔබට ධර්මයේ කොයිතරම් ඉහළ මට්ටමින් ලැබෙනවාද කියන එක තීරණය කරන්නේ ඔබ දීපු දානයේ තියෙන ප්‍රමිතියේ ක්වොලිටිය. ඒක ක්වොන්ටිටි නෙවෙයි පිනතුනි. ප්‍රමාණය නෙවෙයි ඒකේ ගුණාත්මක භාවය. අන්නේත් එකම අපේ ජීවිතේ ලොකු සුරක්ෂිත භාවයක් ඇති වෙනවා. අප ජීවිතේ කොයි මොහොතක කොයි සංකීර්ණ අවස්ථාවක මිය ගියත් දුගතිගාමී වෙන්නේ නැහැ කියන විශ්වාසයක් තමයි ඇති වෙනවා. අන්නේ විශ්වාසයත් එක්කම පිනතුනේ ජීවිතේ බය කියන එක අඩු වෙනවා. අපිට බොහෝ විට බය තියෙන ඇයි? අපිට බොහෝ විට බය හටගන්නේ Tamante මේ තියෙන දේවල් ටික අහිමි වෙයි කියලා. දැන් තියෙන ඥාති මිත්‍රාදීන්, දරුවන්, නිවස, දේපළ Tamange ශරීරය අහිමි වෙයි කියන එක තමයි Tamante තියෙන ලොකුම බය. ඇයි ඒ ටික නැති වුණොත් Tamante පීඩලින්න තැනක් නැහැ කියලා Taman දන්නවා. හැබැයි Tamante මීට වඩා ඉහළ තැනක Tamange සිත පිහිටුවාගෙන ඉතර ඉන්නවා නම් Tamante මෙන්න මේ අහිමි වීම ගැන බයක් නැහැ පින්නතුනි. Taman නිතරම ඊළඟට උපදින තැන ගැන Taman දැඩි විශ්වාසයකින් Taman අවබෝධයකින් ඉන්නේ. කොයි මොහොතේ කොයි තරම් සංකීර්ණ ස්ථානයකදී මිය ගියත් තමන් මීට වඩා ඉහළ තැනක ඉපදෙන්නේ කියන එක ගැන තමන්ට හැම මොහොතෙම විශ්වාසයක් තියෙනවා. මෙන්න මේ විශ්වාසනීයත්වය පිනතුනේ හැකි තාක් ඉක්මනින් ඇති කර ගන්නට ඕන. මේකට පරක්කු වෙන්න බෑ පිනතුනේ. මේක තමයි ඉමර්ජන්සි කියන්නේ. මේක තමයි අර්ජන්ට් කියලා කියන්නේ. නැත්නම් හෙල්ත් ඉන්ෂුරන්ස් එක අරගෙන යන්න තියෙන ස්පිරිතාලේ බලාගෙන ඉන්න එක නෙවෙයි සැබෑ අර්ජන්ට් ඕ ඉමර්ජන්සි කියලා කියන්නේ. එදා මහානාම සාක්කයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කොයි සංකීර්ණ අවස්ථාවකදී මිය ගියත් හරියට ගඟක් පැත්තට නැමිලා තියෙන අත්තක් ගහක් කොයි පැත්තෙන් කැපුවත් ඒ ගඟටම වැටෙනා වගේ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. වතුරට දාපු ගිතෙල කලයක් වතුර යටට අරන් ගිහිල්ලා අර මැටි භාජනය කුඩු කරාම ගිතෙල ටික ඔබට දෙන්නේ ගෙදර ටික වතුර උඩට එනවා. අන්න ඒ වගේ අපේ මේ ශරීරය හරියට අර ගිතෙල් දාපු මැටි භාජනය වගේ. ඒක ඕන වෙලාවක කැඩිලා යන්න පුළුවන්. අපි නිතර වාහනවල එහෙම යනවනේ නේ. කොයි මොහොතේ මේ ගිතෙල් හැලිය වගේ තමයි මේක. කොයි වෙලේ කැඩිලා බිඳිලා කුඩු වෙලියක් දන්නේ. මේ වාහනේ යන වේගෙටනේ. යන වේගය බලන්න ඕනම් ප්‍රීවේක කුඩ පාලමා කුඩට වෙල බලන් ඉන්න ඕනේ යන වේගය. වාහනේ යන වෙලාවට අපට වාහන යන වේගය තේරෙන්නේ නැහැ නේ. පිනුතින අන්නේ වගේ ශාරීරිය පරිහරණය කරන අපි ඒ භාජනයේ තියෙන ගෙතෙල් වගේ තමයි අපේ හිත. අන්නේ හිත නිතරම උසස් කුසලයක තියාගෙන ඉන්න ඉයලම මට්ටමෙන් තමන් හිතන කෙනෙක් වෙන්නට ඕන. අන්නේ හිතන විදිහේ ඉහළම මට්ටම තමන්ටම බලාගන්න පුළුවන් ක්‍රමයේ තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මෙත්තා සාගත මනෝ කර්මය, මෙත්තා සාගත කාය කර්මය, මෙත්තා සාගත වචී කර්මය. පිනුතුනේ මෛත්‍රී වඩද්දී එක එක විදිහට අපට ඒක වඩන්න පුළුවන්. මේ හැම මොහොතකම ලෝකයේ, මනුස්ස ලෝකයේ දරුවෙක් ඉපදෙන කොහේ හරි අපේ උස්මා කිහිලට අරගෙන පහරට දානකොට ලෝකේ 7 දෙනෙක් 8 දෙනෙක් කොහේ හරි ඉපදිලා තියෙනවා. මනුස්ස ලෝකේ මිනිස්යන් විතරයි, අනිත් සත්වයටත් වඩා වැඩි. අන්නේ ඉපදෙන හැම දෙනෙක්ම සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා. ඒ දරුවා මෙලොට බිහි කරන අම්මත් නිරෝගී වෙත්වා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියලා නිතරම හිතන. අපි හුස්ම අරගෙන හුස්ම පිට කරනකොට ලෝකේ 4 දිනක් මිය ගිහිල්ලා පේන දින මනුස්ස ලෝකේ. 7 දිනක් විතර ඉපදෙනවා, 4 දිනක් විතර මිය යනවා. අනේ මිය යන අය ගැන මෛත්‍රී සිතුවිලක් ඇති කරගන්න. ඒගොල්ලන්ට කිසිඳු කායික වේදනාවක් එන්න එපා. එයා දුගතිගාමි වෙන්න එපා. ඒ හැමදෙනාම සුවපත්ත්වවා. සුවපත්ත්වවා. සුවපත්ත්වවා. සුවපත්ත්වා කියලා හරියට අම්ම කෙනෙක් දරුවෙක් දැස බලන ආකල්පෙම බලන්න පිනතුනි. මෙන්න මේ භාවනාව හුඟා ප්‍රායෝගිකයි. මෛත්‍රී භාවනාව එක එක විදිහට වඩන්න කියලා තියෙනවා. දිසා වශයෙන්, ඉන්න ප්‍රදේශ වශයෙන්, දුර ළඟ ආදී වශයෙන්, පෙනෙන නොපෙනෙන, සියොම් විශාල, මේ වගේ නොඑක් ප්‍රභේදයන් තියෙනවා. මිනිස් නොමිනිස් නොයි ආකාරයට මෛත්‍රිය වඩන කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ප්‍රභේද අතරින් පේනුතුනේ මෙන්න මේ මොහොතේ ඉපදෙන සත්‍යයන් ගැන අපට හොඳට අවධානය යොමු කළා යඩ සුවපත්ත්වවා කියලා අපිට මෛත්‍රිය වඩන්න පුළුවන්. ඒ වගේම මේ වෙලාවේ ඉතාම සංකීර්ණ වෘතීන් යෙදිච්ච අය ඉන්නවා. විශේෂයෙන් වෛද්‍ය වෘතිය අංශයෙන් රෝගීන්ට සර්ජරි කරන, ශල්‍යකර්ම කරන, බෙහෙත් හෙත් කරන ඒ බොහෝ දෙනෙක් ඉන්නවා මේ මොහොතේ. අනේ සේවාවන් කරන අය සුවපත්ත්වවා, සුවපත්ත්වවා, සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරා. මේ මොහොතේ ඉතාම තවත් බාර දුර රැකියාවන් කරන අය ඉන්නවා. වාහනවල යන අය ඉන්නවා. ලොකු ට්‍රක් drive කරන අය ඉන්නවා. ඒ ට්‍රක් එකක් දැක්ක ගම අපිට එකක් කරදරයක් වගේ පේන්නේ නේද? නමුත් පිනොතින අපේ කෑම ටික, බෙහෙත් ටික, බඩු ටික තමයි ඒ වගේ අරන් යන්නේ. වෙන දේවල් නෙවෙයි. ඒ අය වගේ විනෝදකමයි යන්නේ කවුරුවත් ට්‍රක් වලින්. ඒ හැම එකම පින්නතුනේ අපට අවශ්‍ය කරන බඩු ටික, බෙහෙත් ටික, කෑම බීම ටික ඔක්කොම ටික දාගෙන යන්නේ. අන්නේ අය පාරිදි දැක්කත් පින්නතුනේ මෙත්තා සාගත කාය කර්මය සම්පූර්ණ කරන්න. ඊයාලේ එන එක චේන්ජ් කරන වෙලාවේදී පොඩ්ඩක් ඉඩක් දෙන්න, ඊට chance එකක් දෙන්න. හරියම මෛත්‍රියෙන් එක කරන්න. අනේ අපට මේ උදව් කරන පිරිසක් නේද කියලා පුළුවන් අවස්ථාවලදී යටි අවස්ථාව දෙන්න එක. මේව තමයි මෛත්‍රිය කියලා කියන්නේ. ඇස් දෙක පියාගෙන සීල සත්ත්ව සුවපත්ත්වවා කියන එක විතරක් නෙමෙයි. ඒක මෙත්තාසගත මනෝ කර්මය. අන්නේ මෙත්තාසගත මනෝ කර්මය මෙත්තාසගත කාය කර්මයක් වඩපත් කරන අවස්ථාව. ඊළඟට පින්නතුනි ගුවන් යානාමේ හැවණයි ඉන්නවා. ඒක විශාල බාර දුර කාර්යයක් පින්නතුනි. ඒක ගුවන් යානයක් ගුවන් ගත කරනකොට විශාල පිරිසක් ඒත් එක්ක සක්‍රීයව සම්බන්ධ වෙලා ඉන්නවා. එක ගුවන් යානයක් ලෑන්ඩ් කරනකොට පල්ලෙහාට ගන්නකොට කී දෙනෙක් නම් ඇස් කීයකින් බලාගෙන දෙන්නේ පොඩ්ඩක් හරි අනුදුනක් වේද කියලා. පෙනුතර හිතා ගන්නවත් බෑ ඒ තියෙන සංවිධානය. එක පොඩි තැනක හරි මිස්ටේක් එකක් වුණොත් ජීවිත සිය ගාණක් නැති වෙනවා. අන්නේ හැම දිනාටම තමන්ගේ කාර්ය හොඳින් සඵල කරගන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා. එයා හැම දිනෙකම සුවපත්ත්වා කියලා නිතරම ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම නැව්වල ගමන් කරන අය ඉන්නවා. නාවිකයන් ඉන්නවා. එයා බොහෝ දිනක අපේම බඩු ටික මුළු ලෝකයේ පුරාම නැව්වල මුහුදු මාර්ගවල ගමන් කරමින් ඉන්නේ. අපට අවශ්‍ය කරන තෙල් ටික, වාහන, වෙනත් බෙහෙත්, කෑම බීම, නොඑක් දේවල් අප වෙනුවෙන් ඒගොල්ලන් මාස ගණන් මහසයුර ඉඳගෙන ඥාතීන් නොදෙක අප වෙනුවෙන් ඒගොල්ලන් සේවය කරනවා. ඒගොල්ලන්ට දරුවෙක් මුණ ගැහෙන්නේ නැහැ මාස ගානකට. තමන්ගේ ගෙදර යන ලැබෙන්නේ නැහැ. ඒ සියල්ලක්ම ඒ අය තමයි පින්නතුනි ආත්ම සුඛ පරිත්‍යාගයෙන් වැඩ කරන අය. එයා වැඩ තමයි වැඩ කරන්නේ. නමුත් ඒක ලොකු සේවයක් වෙනතුනි. අන්නේ හැම දිනාම සුවපත්ත්වා කියලා නිතර මෛත්‍රී වඩන. මෙන්න මේත් එක තමාගේ විශාල ගුණයක් වෙනතුනි ප්‍රකට වෙනවා. මෙන්න මේ ගුණයත් එක්කම ඔබට දහමේ ඉහළම තැන මුණගැහෙන විතරක් නෙවෙයි අහන ලැබෙනවා. අහන ලැබෙන විතරක් නෙවෙයි ඒක අහනකොට හරියට තමන්ගේ හිතේ හොඳට එක තැම්පත් වෙනවා. හරියට ධාතු කරඬුවක දාන වටිනා දෙයක් වගේ ඒ අහන හැම දහම් පදයක්ම ඔබේ හිත නැමැති කරඬුවේ හොඳට තැම්පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දහම ඉහළින්ම පුහුණු කරන්න ඔබට ලැබෙන කායික විවේකය, මානසික නිරෝගීතාවය, විශේෂයෙන්ම කායික නිරෝගීතාවය, බාහිර කරදර අඩු වීම ආදී මේ සියලු වාතාවරණයේ සැකසෙන්නේ ඔබ වඩන මෛත්‍රියේ ප්‍රමාණයට පිනතුනි. ඔබ දෙන දානයේ ප්‍රමාණයට. එකාතකින් ඔබ හොඳට දානේ දෙනකොට ඔබට කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ඒ කල්යාණ මිත්‍රයන් ඔස්සේ ඔබට ධර්මය ලැබෙනවා. අන්නේත් එක්ක ඔබ මෛත්‍රිය වඩනකොට යම්කිසි කෙනෙකුට මේ ලෝකේ වඩන්න පුළුවන් කුසල අතුරින් ලෞකික කුසල අතුරින් නැත්නම් පුණ්‍ය කර්මයන් අතුරින් ඉහළම පුණ්‍ය නදිය, පුණ්‍ය ගංගාව විදියට මෙත්තා චේතෝ විමුති සූත්‍රය දේශනා කරනවා මෛත්‍රිය වැඩීම කියන කාරණය. මෙන්න මේ මෛත්‍රියත් එක්ක ඔබ කිසියම් යහපත් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන ඉන්නවා නම් ඒ බලාපොරොත්තුව ඔබ කැමති විදියට කැමති ප්‍රමාණයටත් වඩා ඔබ කැමති වෙන කාලයටත් ඉක්මනින් සම්පූර්ණ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒක මෛත්‍රියේ සාන්දෘෂ්ටික ආනිසංසයක්. ඔබට ජීවිතේ එන තියෙන හුඟක් අපලෝපද්දරව මේත් එක දුර වෙනවා. අතීත කර්ම ශක්තියෙන් විදියට එන අපල තියෙනවා නම් අන්නේ අපල කල් තියාම දුරු කරගන ක්‍රමය තමයි මෛත්‍රී භාවනා වැඩි වීම. මේක තමයි පිනේ අඩුව නැවත පෙරවීමේ රීෆිල් කිරීමේ ප්‍රධානතම ටෙක්නික් එක. අන්නේත් එක්කම ඔබට ධර්මයේ ඉහළම තැන මුණ ගැහෙනවා. අනිත් අදාළ සූත්‍රය තමයි අද අප තේමා කරගත්තේ. සූත්‍රේ නම මේක කුසල රාශි කියන සූත්‍රය. සංයුතනිකායි සතිපට්ඨාන සංයුතේන කුසල රාශි සූත්‍රය. මේ කුසල රාශි කියන සූත්‍රයෙන් සඳහන් කරනවා අකුසලයේ කියලා කියන්නේ මොකද්ද, කුසලයේ කියලා කියන්නේ මොකද්ද කියලා. අකුසලයේ විදිහට දක්වන්නේ අකුසල රාශි, අකුසල ගොඩ විදිහට දක්වන්නේ පංච නීවරණ. අකුසල රාශීති භික්ඛවේ වදමානෝ පංච නීවරණේ සම්මා වදමානෝ වදෙය්‍ය. අකුසල රාශිය කියලා අන්තිස් කෙනෙක් යමක් කියනවා නම් අන්න ඒක කියන ඉතාම පැහැදිලි විධිමත් ක්‍රමය තමයි පංච නීවරණ කියන කාරණය. අකුසල ටික සියල්ලක්ම මේ ටිකට ඇතුළත් කරලා තියෙනවා ප්‍රධාන ඒවා. ඒ තමයි අපි යමකට තියෙන ආශාව නැත්තම් කාමච්ඡන්දය, ව්‍යාපාදය, ඒ වගේම තියෙන මෙද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. උද්දච්චය කියන්නේ සිතේ කලබල ගතිය. කුක්කුච්චය කියන්නේ තමන්ගේ අතින් සිදුවෙච්ච අඩුපාඩුකම් ගැන හිතන එක. තියෙන මෙද්දේ කියන්නේ චිත්ත චෛසිකවල තියෙන මන්දගාමී අලස ස්වභාවය. විචිකිච්ඡා කියන්නේ නිතරම සැකකිරීම. පුද්ගලයන් සැකකිරීමක් වෙන්න පුළුවන්. නමුත් මෙතෙන්දී වැඩිපුරම සඳහන් කරන්නේ කුසලයේ පිළිමදව තියෙන සැකය. ධ්‍යාන මාර්ගඵල සමත විදර්ශනා ගැන තියෙන සැකය. මේකත් පිනුසින අඩු කරගන්න ඕන අපි. අපි බොහෝ විට නිතර නිතරම ප්‍රශ්න අහනවා අහනවා කරුණ තේරුම් ගන්න. අපි හිතන්නේ ඔක්කොම ප්‍රශ්න ටික විසඳලා ඉවර වෙලා ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්නනේ. එහෙම කරන්න බෑ පේනතොනි. අපි ඔක්කොම ප්‍රශ්න විසඳගෙන ප්‍රැක්ටිස් එකට පුහුණුවට එන්න පුළුවන් කමක් නැහැ. අපි දැනට දන්න ටික උපරිම පුහුණු කරනවා. දැනට ගන්න විශේෂයෙන්ම සමතය දිනු කරන්නට ඕන පේනතොනි. ඔබ කැමති සමත කමඨහනක් පාවිච්චි කරලා ඔබ කැමති බුද්ධානුස්සතිය නම් ඒක පුහුණු කරන්න. ඔබ කැමති මෛත්‍රී භාවනාව නම් ඒක පුහුණු කරන්න. ඔබ කැමති මරණානුස්සතියට නම් ඒක වඩන්න. ඔබ කැමති ධාතුමනසිකාරය නම් ආනාපානසතිය නම් මේ කමඨහන් 40න් ඔබ දැනට දන්න වඩාම කැමති ඔබට පහසුවෙන් කරන්න පුළුවන් භාවනා කමඨහන ඉක්මනටම ආරම්භ කරන්න. අන්නේක ආරම්භ කළ ඒක යනවත් එක්කම ඔබට ඇතිවන දහම් ගැටලු රසක් ක්‍රමානුකූලව ඔබට निराකරණය වෙනවා. හිත පිරිසුදු වෙන්න හිත ඒකාග්‍ර වෙන්න අපිට තියෙන මේ දහම් ගැටලු හුඟක් තේරෙන ගන්නව පින්නතුරි. දහම් කරුණු හුඟක් තමට වැටහෙනවා. අපිටද දහම් කරුණු හුඟක් නොවැටෙන්නේ ඇයි? නොවැටෙන්න හේතුව තමයි අපේ හිතේ තියෙන නීවරණ. මෙන්න මේ නීවරණ නිසා අපට එකාතකින් මුලින්ම තියෙන මෙද්දේ තියෙනකොට බන ඇහෙන්නෙම නැහැ. නිදියගෙන ඉනකොට ඉතින් මොන බනක්ද? එතකොට එතනින්ම බන ඉවරයි, ක්ලෝස් වෙනවා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චේ තියෙනං ඒ ලබන බන ටිකත් ඇහෙන්නේ නැහැ, එහෙම විසිරලා යනවා. ඊට පස්සේ බන ඇති කවුරු හරි ගැන අමනාපයෙන් නම් ඉතුරු ටිකත් දියවිල යනවා. වනහාදී මොකක් හරි ගැන ආසාවෙන් ඉන්නවනම් ඉතුරු ටිකත් එහෙම හේදිල කිය. වන අහන කොටම පින්නතුනි හුඟා දේවල් දියවිලාම යනවා. අහල කොහොම හරි මතක තියාගත්තත් පස්සේ අපට භාවනාවේ පුහුණුවට එනකොට ඒ පුහුණුව අසාර්ථක වෙන හේතු තමයි මේ නීවරණ. හැබැයි අපි අමාරුවෙන් හරි ඒ ධම්ම මාර්ග ඉදිරියට යනකොට ටිකෙන් ටික මේ කාම ඡන්ද ආදී නීවරණ අපට දුරු කරගන්න පුළුවන්. සූත්‍ර පිටකයේ බොහෝ විට මේ කාම ඡන්ද ආදී පංච නීවරණ ගැන තමයි සඳහන් වන්නේ. නමුත් අවිධර්ම පිටකයට යනකොට සඳහන් වෙනවා අවිඥා කියලා නීවරණයකුත්. ඒ නිසා බුදුදහමෙන් නීවරණ හයක් ගැනම කතා වෙනවා. නමුත් එකල බොහෝ විට සාකච්ඡාවට භාජනය කළේ පංච නීවරණ ගැන. මොකද අවිද්‍යා නීවරණ ගැන බොහෝ දෙනෙක් එකල දැනගෙන හිටියේ නැහැ. ඔවුන් හිතා හිටියේ නීවරණ පහයි තියෙන්නේ කියලා. ඒ නීවරණ පහ කල්පගානකට යටපත් කරලා ධානාවිඥා ලබාගෙන මරණය පස්සේ බ්‍රහ්මලෝකෙ ගිය බොහෝ දෙනෙක්. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තමයි මේ අවිද්‍යා නීවරණය සඳහන් කළේ. මේ අවිද්‍යා නීවරණය සඳහන් කරන කම්පේ නොතුනි මහා බ්‍රහ්මයාත් හිතන් හිටියේ ලෝකෙ නිත්‍යයි කියලා. ඔහු අනිත් නීවරණ පහම යටපත් කළ කිමුනේ කල්පගානකට. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සබ්බේ සංඛාර අනිච්චා කියලා කියනකොට හරියට සිංහයේ ගල් ගුහාවෙන් එළියට බහැලා සිංහනාදය කරනකොට අනිසත්තු බය බීරාන්ත වෙලා ගිය වගේ මහා බ්‍රහ්මයා ඇතුළු මේ සියලුම සත්වයන් බියටපත් වුණා කියලා දේශනා කරනවා. මේ අනිත්‍යතාවයෙන් යුක්ත වූ මේ අවිද්‍යාව ගැන සඳහන් කරද්දී විද්‍යාව ලැබෙන ආකාරයට ධර්ම දේශනා කරද්දී බ්‍රහ්මයා දිගස්නා කියලා කියනවා. අර සිංහයගේ හඬට බිය වෙන අනිත් කුණා සත්තු වගේ කියලා. පිනුතුනි අකුසල රාශිය කියන්නේ මොකද්ද? මෙන්න මේ පංච නීවරණ නැත්තං නීවරණ 6. ඊළඟට දේශනා කරන කුසල රාශිය කියන්නේ මොකද්ද කියලා. කුසල රාශීති භික්ඛවේ වදමානෝ චත්තාරෝ සතිපට්ඨානේ සම්මා වදමානෝ වදෙයි. කුසල රාශිය කියන්නේ මොකද්ද? ඕ සතර සතිපට්ඨානේට. අකුසල රාශිය අකුසල් ගොඩ කියලා කියන්නේ පංච නීවරණ. කුසල රාශිය කුසල ගොඩ කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨාන. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්‍යංගේ මානසික පාරිශුද්ධත්වය සඳහා ශෝක පරිද්දවාන සම්පතික්කමාය. ශෝක පරිද්දවයන් දුරු කිරීම සඳහා දුක්ඛ දෝමනස්සනං අත්තංගමාය. දුක් දෝමනස් නිමාවටපත් කිරීම සඳහා ඥානසදිගමාය. ආරේ න්‍යාය ප්‍රඥාව සාක්ෂාත් කර ගැනීම සඳහා නිබ්බාන සත්‍ය ක්‍රියාය නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා එකම මාර්ගය තියෙන්නේ කුමක්ද? යදි දං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. මෙතනින් නම් පිනතුනේ වඩාත්ම අවධානයෙන් අහන්න මේ කියන කරුණ භාවනා විදියට වැඩෙන විදියටම ඔබ ඒකන අවධානයෙන් ඉන්න. මෙන්න මේ සතිපට්ඨානය නිකන් සතිපට්ඨානයක් නෙවෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ දහම් තුලදී සඳහන් කරන්නේ සම්මා සති කියලා. සම්මා සති. ඒක නිකන් මයින්ඩ්ෆුල්නස් එක නෙවෙයි, රයිට් මයින්ඩ්ෆුල්නස් කියලා. අන්නේ සතිපට්ඨානය, අන්නේ සම්මා සතියත් නිකන් තනි කාරණයක් නෙවෙයි. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්. ඒ සම්මා සතියට කලින් සම්මා දිට්ඨිය තියෙනට ඕන. සම්මා දිට්ඨි පුරේ ජවන් කියන්නේ මේක. සම්මා දිට්ඨිය මුලින් යන්නට ඕන. මොකක්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ? නිවැරදි දැක්ම, අවිද්‍යාවෙන් දුරවීම, ධම්මස පහළ වීම, දුකේ හට ගැනීම, අනිරෝධය පිළිබඳව තියෙන විස්තරය. ඒ මොකද්ද? ඒ තමයි අවිද්‍යාව නැත්තම් දුකේ ස්වභාවය, දුක හට ගන්න ආකාරය පිළිබඳ තියෙන අවබෝධය. අපි දැන් මේ වෙලාවේ ලෝකෙ ගැන හිතන විදිය, මේ මොහොතේ අපි ලෝකෙ හිතන්නේ අපි ඇසෙන් දකපු, කනෙන් අහපු, මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කරපු දේවල් ලෝකයේ කොහේ හරි අපි ඒ අපේ ඉන්ද්‍රිය ගැටුණු වෙලාවේ තිබුණු විදියටම ලෝකෙ කොහේ හරි තියෙයි කියලා. අන්නේ තියෙන දේම තමයි දැන් තමන් හිතන්නේ කියලා හිතන්නේ. දැන් ඔබ වාහනය පාක් කරලා ආව නම් පාකින් ලොට් එකේ ඔබ දැන් මෙතනින් එළියට ගෙන කොහටද යන්නේ? වාහනේ ගාවට යන්නේ. වාහනේ පාක් කරපු ස්ථානට නෙනේ. හැබැයි ඊට කලින් කොතන හරි බෝඩ් එකක් ගහලා තියෙන වාහන ටික ඔක්කොම එළියට දැම්ම කියලා. ඒ බෝඩ් එක ඔබ දැක්කේ නැහැ. ඔබ කලබල හිට යන වාහනේ ළඟට වාහනේ නැවත විස්සන්ට යන්නේ. යන්න වාහනේ නැහැ. බය වෙනවා. ඇයි ඔබ එතෙන්ට යන්නේ? ඔබ යන්නේ දැන් තියෙන වාහනේ බලන්න නෙවෙයි. ඔබ යන්නේ ඔබ අන්තිමටම දැකපු, නවත්තපු වාහනේ බලන්න යන්නේ. මෙන්න මේක තමයි වෙනදෙන අපේ ජීවිතය කියන්නේ. මේකට කියන්නේ ස්පර්ශ සමුදයන් තියෙනවා කියලා. අපි ඇහෙන් දැකපු, කනෙන් අහපු, නාසයෙන් ගඳ සුවඳ විඳපු මේ හැම දෙයක්ම අපි හිතන්නේ අන්න ඒ අවසාන වතාවර තමන් අප්ඩේට් කරපු විදියට තියෙනවා කියලා. අන්න ඒක අපිට නිතරම අප්ඩේට් කරන්න ඕන. ඒ නිසා තමයි කවුරු හරි හම්බුණු ගම තොරතුරු අහන්නේ. ඒ කෙනාගේ තොරතුරු අහනවා, අනිත් දන්න කෙනාගේ ඔක්කොම ගැන තොරතුරු අහනවා. දැන් කොහොමද යා කියලා ඔක්කොම ටික අහනවා. ඒ අහන්නේ නිතරම මේක අප්ඩේට් කරගන්න ඕන අපට. පින්නතුනේ මෙන්න මේකත් එක්ක අපේ හිතේ ස්වභාවය තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. අර තමා දැකපු ලෝකය ඒ විදියටම ලෝකය කොහේ හරි තියෙනවා කියන ස්වභාවය. ඒ කියන්නේ අපේ හිත භෞතික දෙයක් මත පිහිටලා තියෙන. අපේ හිත භෞතික දෙයක් මත පිහිටලා තියෙනවා කියන්නේ මොකද්ද? දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ලෝකයේ දුක තුල පිහිටලා තියෙන්නේ. ඇයි මේ ලෝකයේ දුක තුල පිහිටලා තියෙනවා කියලා කියන්නේ? ඒ භෞතික ලෝකයේ මත අපේ හිත පිහිටු වුණොත් මොකද වෙන්නේ? ඒ රූපේ වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මැරෙනකොට ඒ ටික ඔක්කොමත් අපි බාර ගන්න වෙනවා. අනේ මට රූපේ විතරක් දෙන්න අනිත් ටික එපා කියලා කිව්වට එහෙම පුළන්ද? එහෙම බෑ පෙන්නතනේ. ඔ රූපේ අවිද්‍යා සාගතව ගත්තොතින් ඒ කියන්නේ අවිද්‍යාවත් එක්කම සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා සියලක්ම ගිහිල්ලා භවයේ දක්වාම යනෝ. නැවත උපතකට කර්ම සකස් වීම දක්වාම යනෝ ඒක. අන්නේ හිතට මැවෙන රූපයේ ජීවිතය අවසාන මොහොතේ සිහි කරලා නැවත උපතකට යන්නෙත් මෙන්න මේ අවිද්‍යා පාදක කරගත්තු රූපය තුල හිත පිහිටලා තියෙන මේ භවය නිසාමයි පින්නතුනි. භවපත්‍ය ජාතේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව කියපු විදිහට අනිත් සියලුම දේවල් ටිකක් අපට උරුම කරගන්න සිද්ධ වෙනවා. මේක තමයි මිච්ඡා ප්‍රතිපදාව. මෙන්න මේක තමයි සසර යන ස්වභාවය. මෙන්න මේක තමයි ජරා මරණ නැති වෙන ස්වභාවය. අපි සාමාන්‍ය විදිහට අපුඤ්ඤාවි සංඛාර වලින් වැළකුණා විතරක් නෙවෙයි. අපි පුඤ්ඤාවි සංඛාර සිද කළත් ආරඤ්ඤාවි සංඛාර සිද කළත් අපි ඉන්නේ මේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සර්කල් එකේ ගිහිල්ලා භවත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ කියන මේ චක්‍රය තුල අපි ඉන්නේ. අන්නේ ගමන් මග ඉහෙලට හරවන ක්‍රමය මොකද්ද? අනිත් පැත්තට හරවන පටිසෝත ගාමෙන් නිපුණං දුද්දසං අනුන් කියන්නේ මොකද්ද? උඩුගම් බලා යන ඉතාම සියුම් වූ පඬිත වේදනීය වූ ගැඹුරු වූ ධමයක් තියෙනවා. අන්නේ ධම කියන්නේ මොකද්ද? ඇසින් රූපය වර්තමානයේ තුල ග්‍රහණය කර ගන්නවා. අරමුණු කරනවා. ඒක ඇහැට රූපේ පදිත වෙනවා. ඒ මගෙන් අපේ චක්කු විඥාණයෙන් වන්න රූපය ගැන කිසියම් විදිහ අවබෝධයක් එනවා. හැබැයි ඒ ඇහැට ගැටෙන රූපය අපි තේරුම් ගන්න වෙලාව චක්කුංච පටිච්ච රූපේච චක්කු විඥාණං අවස්ථාව නෙවෙයි. ඒක නිරුද්ධච්ච මොහොතක ඒ අරබය ඇති වන සංඥා චේතනා දෙක සංඥා වේදනා දෙක මන ආයතනෙන් සීකිරින් වශයෙන් මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥාන කියන අවස්ථාව. මෙන්න මේ දර්ශනේ අපි හිතියොත් අපි එන්නේ අර අවිද්‍යාවට පිටුපාලා විද්‍යාව පැත්තට ප්‍රඥාව පැත්තට දුකේ නිදහස් වීම පැත්තට හැරෙලින්නේ අපි. අවිඥායත්වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මේ මාර්ගයේ ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුද්ධන්ති කියන මෙන්න මේ භවය ඇතුළු සකල විද දුක් සමුදාය නිදහස් වෙන මාර්ගයට අපි බැසගත්තා. කෙටියෙන්ම කියනවා නම් අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙන මොකද්ද? ඔබ ඉතාම බුද්ධිමත් කෙනෙක් කියලා ඔබ හිතනවා නම් ඔබට වඩන්න තියෙන්නේ මේ ඇහැට දකින රූපේ හැම වෙලාවෙම කනට ඇහෙන ශබ්දය මේ රූපයේ තේරුම් ගන්න අවස්ථාවේ අර දැකපු අහපු දේවල් එතනම නිරුද්ධ වෙච්ච තැනක මම මේක තේරුම් ගන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං අවස්ථාවෙන් කියලා දකින එක. හැබැයි බය වෙන්නේ මේකෙන් අර රූපේ පිළිබඳව තියෙන ආස්වාදය ඔබට නැති වෙන්නේ. ඒකෙන් යම් කිසි සතුටක් විඳිනවා නම් ඒ සතුට ඔබට විඳින්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා මේ සතුට එන්නේ රූපෙන් නෙවෙයි කියන එක. ඒ සතුට බාහිරින් නෙවෙයි ආවේ ඔබ තුලම නිර්මාණය කරගත්තු දෙයක් කියලා දකිනවා. එතෙන්දී ඔබ බාහිර රූපේ මත යැපෙන්නේ නැහැ, ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. අද අපට වෙන්නේ මොකද්ද? අද අපට වෙන්නේ ඒ දකින රූපේ ආස්වාදයේ බාහිරෙන් ආවේ කියලා ඒ බාහිර රූපයට අපි බැඳෙනවා. බාහිර රූපයට බැඳුනා කියලා කියන්නේ ඒ රූපයේ තියෙන සකල විද ආදීනව ටික අපිට විඳ ගන්න සිද්ධ වෙනවා. බෙරයක් ලස්සනට වාදනය කරන්න පුළුවන්. කනට හරි මිහිරි එක. අනේ ඒ බෙරේ හරිම ලස්සන නාදයක් තියෙන මට ඒ බෙරේ ඉඹින්න ඕනේ කියලා ගිහිල්ලා බෙරේ ඉඹුවොත් මොකද අහුවෙන්නේ? අර හරක ගිහම අර ගඳ ගන්න හැමක් තමයි ඔබට නාසයෙන් ස්පර්ශ කරන්න වෙන්නේ. ඔබට දිවට රසයක් දැනෙනකොට අනේ හරි රස දෙයක් දැන් දැනෙන්නේ කියලා කටේ තියෙන කැමට ගෙලියට ගත්තොත් කොහොමද? ඔබට දකින්න ලැබෙන්නේ අර දිවට රස වගේ කැම ටිකක් නෙවෙයි. මෙන්න මේ වගේ පෙනුතුනේ අපි අද මුලා වෙලා තියෙන මේ රූපෙට. අනේ රූපෙන් හිත නිදහස් කරලීමේ මාර්ගය තමයි සතිපට්ඨානයි කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය ඇතුව තමයි සතිපට්ඨානය ගැන දේශනා කරන සූත්‍ර රහසියක දක්වනවා සීලංච සුවිසුද්ධං දිට්ඨිං චුජුකා කියලා කාරණය. සීලය පිරිසුදු වෙන්න ඕන, දැක්ම ඍජු වෙන්න ඕන කියලා. මොකද මේ දැක්ම කියන්නේ මෙන්න මේ සුතමේ ඥාණයෙන් අසා දැනගන්නා වූ දුකේ හට ගැනීම හා නිරෝධයේ ස්වභාවය දක්නන ඕන. ඒක තේරුම් ගන්න විතරක් නෙවෙයි, අපි ඒ ගැන ඉහලින්ම ශ්‍රද්ධාව විශ්වාසය තියාගන්නට ඕන. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ මෙන්න මෙතෙන්ට. සද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියන්නේ මෙතෙන්ට. බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරපු දුක නිදහස් වෙන මාර්ගය මෙන්න මෙතනයි කියලා අපේ ජීවිතේ යම් කිසි තියාගෙන පැහැදීමක් තියෙනවා නම් අන්නේ පැහැදීම පින්නතුනේ ඉහළම තැනින් තියාගෙන මෙන්න මෙතෙන්ට. අපට දවසට වැඩිපුර මතක් වෙන්නේ මේක. සතිපට්ඨානට ඇවිල්ලා ටිකෙන් ටික ඉදිරිය යනකොට අපට චිත්තානුපස්සනාව වෙනවා පින්නතුනේ. අනේ චිත්තානුපස්සනාවේ සඳහන් වෙනවා සමෝහං වාචිත්තං සමෝහං චිත්තං දිපජානාති විත මොහං වාචිත්තං විත මොහං චිත්තං දිපජානාති. තමන් මේ වෙලාවේ ඉන්නේ මොහෙන්ද? මොහේ දුරු කළා ප්‍රඥාවෙන් දෙන්නේ කියලා තමන්ම තමන් ගැන නිතර නිතර බලන්න. එහැට රූපයක් පේන අවස්ථාවේදී යමක් මතක් වෙන අවස්ථාවේදී ඔබේ ගෙදර ඔබට මතක් වෙන්න පුළුවන්. ඔබ ගෙදරට හුඟක් මහන්සි වුණා නේද? ගෙදර වත්තේ හිටවල දින ගස්වලට හුඟක් මහන්සි වුණා නේද? අන්න ඒ ටික මතක් වෙනකොටම පින්නතුනේ ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒකේ ආදම් ටික ගත්තට කමන්නේ නැහැ. දරුවන්ට ඒකේ ආදම් ටික ගන්න කිව්වත් කමන්නේ නැහැ. ඒකේ ආදම් ටික අරගෙන ඔබේ පොතේ දාගන්න කිව්වත් කමන්නේ නැහැ. නමුත් ඊට වඩා ඊළ තැනක ඔබේ හිත තියන්න මේක මම සීකරන මොහොත අර රූපේ නිරුද්ධ වෙච්ච ඉතුරු නැතුවම නැති වෙලා ගිහුව තැනක මගේ මනසින් මේ වෙලාවේ මේක ග්‍රහණය කරන එක කියන එක නිතර සීකරන වෙනතුනි. මේ තමන්ගේ ගනුදෙනුව තියෙන්නේ මනසත් එක්කයි කියන එක තේරුම් ගන්න. හැබැයි ඒකෙන් රූපයක් නැහැ කියලා කියන්නේ වෙනතුනි. කර්මදායදයක් විදිහට සතර මහා භූත රූප වල එකතු වීමක් සඳහා එය ආයතන වලට එකතු වීමක් තියෙනවා, සම්බන්ධ වීමක් තියෙනවා. ඒකෙන් තමයි අපිට මේ වර්ණ රූප, ශබ්ද රූප ආදී ලැබිලා අපි යමක් තේරුම් ගන්නෙ. රූපේ නැහැ කියන අන්දෙට යන්න එපා. රූපය කියන එකක් තියෙන්නේ ඒ මොහොතට හේතු ඇති කල්ලි අපේ ආයතන වලට සාපේක්ෂව. එහෙම නැතුව ඒක බාහිර ලෝකයේ ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. ඒ අපේ ආයතන වලට සාපේක්ෂ දෙයක්. අපේ ඇස් කන් ආසාදී ආයතන වල ශක්තිය අනුවය එක තිරණය වෙන්නේ. මෙන්න මේ දර්ශනය අපට ලැබිච්ච ගමම්ම අපි ඒ ගැන විශ්වාසය තියාගත්තු පමණට අපට ඊට පස්සේ ඒ විශ්වාසය සාක්ෂාත් කර ගැනීම සඳහා වූ මාවත අපේ ජීවිතය ඉදිරිපස පැනවෙනවා. ඒ මොකද ඒ තමයි සතිපට්ඨානය. අන්නේ සතිපට්ඨානය තමයි තමන්ට ඉන්න හොඳම මිතුරා. අපට අපේ ජීවිතේ ලැබෙච්ච හොඳම මිතුරන් දෙන්න තමයි අපේ අම්මා තාත්තා දෙන්න. අන්න ඊටත් වඩා උතුම් කල්යාණ මිත්‍රයෙක් තමයි අපට සතිපට්ඨානය කියන එක නිතර නිතරම හිතලා තමන් ඒක සැබෑ මිතුරා බවට පත් කරගන්නට ඕන. අන්නේ සතිපට්ඨානයත් කොටස් හතරකට බෙදෙනවා. කායේ කයනුපස්සී විහෙරති, කායේ කයනුව බලෙන් වාසය කිරීම. වේදනාසු වේදනුපස්සී විහෙරති, වේදනාවන්හි වේදනානුව බලෙන් වාසය කිරීම. චිතේ චිත්තානුපස්සී විහෙරති, සිතේ සිතානුව බලෙන් වාසය කිරීම. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, ධර්මයන්හි ධර්මයන් අනුව බලෙන් වාසය කිරීම. මෙන්න මේ අතරුණුත් වෙන තුනේ අද අප විශේෂයෙන් සාකච්ඡා කරන්නේ කායනුපස්සනාව ගැන. නැත්තම් කායගත සතිය ගැන. වෙනත් විදියකින් කියනවා නම් අපේ ශරීරයේ ස්වභාවය පිළිබඳව සිහි පිහිටුවීම. මේ ශරීරයේ සකස් වෙච්ච විදිය, ඒ ශරීරයේ තියෙන කොටස්, ශරීරයේ ඉරියව් සහ ඒ ශරීරය ක්‍රියාත්මක කරවන්නට ප්‍රධානතම බලවේගයක් වන ආස්වාස ප්‍රසාසය ගැන. අංගුත්තර නිකායේ එක කොටසක් තියෙනවා කායගත සති වර්ගය කියලා. ඉඩක් ලැබුණොත් මේක කියවන්න. කායගත සතිය ගැන පෙනුතුනේ වර්ණා රාශියක් කළා තියෙනවා. යම් කෙනෙක් කායගත සතිය වඩනවා කියලා කියන්නේ අමෘතය වළඳනවා කියලා. යම් කෙනෙක් කායගත සතිය වඩන්න ප්‍රමාද කරනවා නම් ඒ කියන්නේ ඔහු අමෘතයේ වැළඳීම ප්‍රමාද කරනවා කියන එක. ජීවිතයේ ඉහළම සැප සතුට සහනය ලැබෙන ප්‍රධානතම දෙයක් හැටියට සඳහන් කරන්නේ කායගත සතිය පිණිසයි. ඒකයි ආස්වාස ප්‍රස්වාසය, ඒ කය ඇසුරු කරගෙන තියෙන සතර ඉරියව්ව ගැන, ඒ ශරීරයෙන් කරන සියලු වැඩ කටයුතු ගැන, ඒ ශරීරයේ සකස් වෙලා තියෙන සතරමහා භූත රූප, පඨවි ආපෝ තේජෝ වායු ගැන සිතීම, ඒ ශරීරයේ තියෙන කොටස් 30 ගණන ගැන, කෙස්ලොම් නියදත් ආදී ගැන සීගිරීම, සහ ඒ ශරීරයේ මිය ගියාට පස්සේ මේ ශරීරයට වෙන ස්වභාවය සිහිපත් කිරීම. පින්නතුනේ ඔබ දැනට ශරීරය ගැන හිතනවා නැත්තේ නෑ. ඔබ හිතන්නේ අර කණ්ණාඩියත් එක්ක. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා රූපය හුඟක් ලස්සන කරගෙන තමයි ඔබ හිතන්නේ. ඒ හිතන විදියෙන් සතුටක් ඇති වෙනව නැත්තේ නෑ. හැබැයි සතුට ටිකෙන් ටික අඩු වෙනවද වැඩි වෙනවද? ඒ සතුට ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනව විතරක් නෙවෙයි, ඒ සතුට පවත්වා ගන්න වාක් වියදම් කරන්න වෙනවා. වාක් කාලයක් කැප කරන්න වෙනවා. ලොකු මහන්සියක් දරන්න වෙනවා. වාක් බඩමුට්ටු කවඩල පුරව ගන්නත් වෙනවා ඒකට. වාක් බඩමුට්ටු වාහනේ තියාගන්න වෙනවා ඒකට. නේද අර වාහනේ ගලවන්න තියෙන අර නට්ටි හැම ගලවන්න තියෙන අඬු වගේ නිතරම කෑලි මෑලි ටිකක් වාහනේ බෑග් එකේ පුරවගෙන ඉන්න වෙනවා. මේක නඩත්තු කරන්න නැතුව බෑ. පින්නතුනි අන්නේ වෙනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ අපට කායනුපස්සනාව දේශනා කළා. කිසිම වේදමක් නොකර මේ සතිපට්ඨානේ නැමැති එකම කරුණ පුහුණු කළා. මේ ශරීරේ කොච්චර ඉහළ තලයකට ගන්න පුළුවන්ද කියලා පින්නතුනි. අපේ ජීවිතයේ දැනට සතුට හඳා පවතින අපේ ශරීරය මත, අපේ රූප සම්පත්තිය, අපේ හැඩය, අපේ නිරෝගී භාවය, අපේ යෝන් බව, මෙන්න මේ තුල තමයි අද අපේ සතුට තියෙන්නේ. ඒ සතුට ටිකෙන් ටික වෙනස් වෙනවා පින්නතුනි. අන්න ඒකත් අපි යම්කිසි විදියකින් පාස්වා ගන්න ගමන් ඊට වඩා ඉහළ තැනක අපි අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා වැඳපු එකට අපට ලැබිච්ච තෑග්ග. බුදුහාමුදුර අපට දේශනා කරන කොහොමද මේ ශරීරයම උපයෝගී කරගෙන විශේෂයෙන් අපේ ශරීරය අපට දුන්නේ කවුද? අපේ අම්ම නේද? මාස 8ක් 9ක් 10කට කිට්ටු වෙන්න මවුසේ කොච්චර ආදරෙන්ද මේක තියාගත්තේ පින්නතුනේ. කොයිතරම් ආදරෙන් රැකබලා ගත්තද මේක ශරීරය ඇතුලේ තියාගෙන. අම්ම කොච්චර නම් ඇවිදින්නේ නැද්ද මේ ශරීරය අපි බරක් දරාගෙනනේ. ඊළඟට අපිව මේ රෝගෙට බිහි කරලා බොහොම අමාරුවෙන් කිරි දීලා කෑම බීම දීලා ඇවිදින්න පුරුදු කරවලා අකුරු ගන්නලා ඉස්කෝලේ යවලා මලක් වගේනේ හැදුවේ නේද අපිව. මදුරුවෙකුගෙන්වත් හානියක් වෙන දුන්නේ නැහැ නේද. ඉපදෙන්නත් කලින් ඉස්සෙල්ලාම ගෙදරට ගෙන ආවේ මදුරු දැලගෙන ආවෙන්නේ නැත්තම් ඉතිරි තාලින්දලා අපි එක්කන් එනකොට ඉස්සෙල්ලාම අම්ම සල්ලි දීලා ගන්නේ මදුරු දැල තමයි ගන්න. මදුරුවෙකුගෙන්වත් හානියක් වෙයි කියලා අපිව මලක් වගේ ලස්සනට අපිව ආරක්ෂා කළා පිනතුණි. අන්නේ අම්මා අපට කොච්චරනම් කෑම කවලැද්ද කොච්චරනම් කිරි දීලැද්ද කොයිතරම්නම් අපේ මේ ශරීරේ ලස්සන වෙන අපේ කන් දෙක ඇදලැද්ද අතපය හැටි මට අතගාලැද්ද කොච්චරනම් අපි වනාව නැද්ද කොයිතරම්නම් අපේ ශරීරේ ලස්සනට තියෙන ඇඳුම් මහන් නැද්ද ඇඳුම් මිලදී ගන්න නැද්ද අපේ දෙපයට හානියක් නොවන විදිහට කොයිතරම්නම් සෙරෙප්පු කොටන් සපත්තු කොටන් අපට අරන් දීලැද්ද කොයිතරම්නම් ආදරයෙන් මලක් වගේ මණිකක් වගේ පොඩි කාලේ මණික කියලා කියන්නේ නේද අපට රත්තරන් කියලා කියන්නේ නේ දුවටත් කියන්නේ පුතේ කියලා ඒ තරම් ආදරයෙන් අපව හදලා හදපු ඒ අම්මට අපේ කෘතගුණ සැලකීම කියන්නේ පින්නතුනි සැබවින්ම මෙන්න මේ කායගත සතිය වැඩිම ආස්වාස ප්‍රස්වාසයේ හිත තබා ගැනීම පින්නතුනි වර්තමානයේ තුල හිත තියාගෙන සෝ සතවාස සතේ සතවපස සතේ හුස්ම ඇතුළ වෙනකොට ඇතුළ වෙන බවත් හුස්ම පිට වෙනකොට පිට වෙන බවත් හොඳට අවධානයෙන් ඉන්න එක. දැන් හිත ඈත අරමුණ වල යන්නේ වර්තමානයේ තුල පිනතුණ හිත තියාගෙන ඉන්නවා. ඔහොම කලක් ඇද්දි පිනතුණ ටිකෙන් ටික හිත සමාධිමත් වෙනවා. අන්නේ හිත සමාධිමත් වීමත් එක්කම හිතේ නිරාමිස සතුට එනම වැඩි වෙනවා. ඊළඟට අපට පුළුවන් මේ වගේම කායනපස්සනාව වෙනත් විදිහකට වඩන්න. ගච්ඡන්තෝවා ගච්ඡාමි इति පජානාති. චිතෝවා චිතෝමි इति පජානාති. නිසින්නෝවා නිසින්නෝමි इति පජානාති. සයනෝවා සයනෝමි इति පජානාති. මේ ශාරීරියේ තියෙන ඉරියව් හතර ගැන පිනතුනේ ටිකෙන් ටික අපි සිහිපත් කරනවා. ඇවිදිනකොට වර්තමාන හිත තියාගෙන ඇවිදිනවා. හිටගෙන ඉනකොට හිටගෙන ඉන්න බව දැනගෙන ඉන්නවා. වාඩි වෙලිනකොට වාඩි වෙලින බව දන්නවා. හාන්සි වෙලිනකොට හාන්සි වෙලින බව දන්නවා. අපේ හිත අතීත අනාගත දෙකට දුවපු අපේ හිත අපි දැන් වර්තමානට තියාගන්න පුහුණු කරන අවස්ථාවනේ. ඒ පුහුණු කරන කරන මොකද වෙන්නේ? අපි මෙතෙක් කල් සතුට හොයාගෙන ගිහපු ජීවිතේහි අපි දැන් සතුට විඳින්න පටන් ගන්නවා. මෙතෙක් කල් සතුට හොයාගෙන ගියේ නේද? මහා වේගවත් ගමනක සතුට හොයාගෙන මුළු ලෝකේ පුරාම ඇවිද්දා අපි. දැන් අපි බුදුහාඳුරන්ගේ බුදු එළියෙන් අපි අපේ ජීවිතේ සතුට විඳින්න පටන් ගන්නවා අපි. තමන් ඉන්නේ ඉරියව ගැන නිතර සිහි පිහිටුවාගෙන වර්තමානයේ තුල අපි වාසය කරනවා. ඊළඟට තමන්ගේ ශරීරයෙන් කරන කටයුතු. අබේඛන්තේ පටිඛන්තේ සම්පජානකාරී හොති. ඉස්සරහට යනකොට ඉස්සරහට යන බව දන්නවා. දෙපැත්තට යනකොට දෙපැත්තට යන බව, පිටිපස්සට යනකොට පිටිපස්සට යන බව දන්නවා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉස්සරහා බලනකොට දෙපැත්ත බලනකොට සිහියෙන් බලනවා. සම්මෙන්ජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අපි පේන තුනේ අතපය දිග හරිනකොට කෙටි කරනකොට අපි එක දන්නවා සිහියෙන්. සංඝහටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. අපි ඇඳුම් පැනඳුම් දරනකොට ඒක දන්නවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. අපි ආහාර පාන ආදී ගන්නකොට ඒක හොඳට සිහින් කරන්නේ. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. අපේ ශරීර කෘත්‍යයන් කරනකොට අපි ඒක හොඳට සිහින් කරන්නේ. මෙහෙම ගිහිල්ලා ගතේ කිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නේ භාවයේ සම්බජානකාරී හොති. ඇවිදිනකොට ගමන් බිමන් යනකොට කෑම බීම ගන්නකොට කතා කරනකොට විතරක් නෙවෙයි නිහඬව ඉන්නකොටත් තමන්ට තමන් කරන දේ ගැන ශරීරයෙන් හොඳට සිහින් ඉන්න. මෙන්න මේ එක අරමුණක සිට තියෙනවත් එකම පිනතුනේ අර සිත අරමුණෙන් අරමුණට දෝන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අපට අර වෙනත් දේවල් බලලා වෙනත් ඇස් එක්ක කතා බහ කරලා නැත්නම් ඩිවයිස් එකක් පාවිච්චි කරලා ඒ ලබන තිමිච්ච සතුට ටිකෙන් ටික අඩු වෙලා සතුට විඳින පුද්ගලයායි සතුට විඳින ඩිවයිස් එකයි ඔක්කොම තමන් කරගත්ත ඊට පස්සේ තමන්ගේ යටි අනින් ඩිවයිසස් ටිකෙන් ටික ඇත් වෙනවා. මෙන්න හොඳම ඩිවයිස් එක තමන්ට සතුටු විඳින මෙන්න මෙහෙ තියෙන්නේ. හොඳම පුද්ගලයාත් මෙතනයි ඉන්නේ. අපි ලස්සන හොඳ ප්‍රියමනාප පුද්ගලයන් හොය හොය මෙතෙක් කල ඈත ගියා නේද? යන්න යන්න ඒගොල්ලන් තවත් ඈතට ගියා. දැන් තමන්ට තේරෙනවා මෙන්න ලෝකේ සතුට ළඟන්න තියෙන හොඳම කෙනා මෙතනනේ ඉන්නේ. ඊට පස්සේ මේ ශරීරයේ සකස් වෙලා තියෙන කොටස් ගැන කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ මේ ආදී වශයෙන් කෙස්, ලොම්, නිය, දත් මේ වගේ ගිහිල්ලා අපේ ඇට සැකෙල්ල අපේ ශරීරයේ තියෙනලේ මේ ආදී එක එක කොටසක් තමන් කැමති කොටස් කැමති විදියට අරගෙන සිහි කරනවා. ඒව වර්ණ වශයෙන්, දිසා වශයෙන්, ඒ වගේ ගන්ධය වශයෙන්, පිහිටි ආකාර වශයෙන් තමන් කැමති ප්‍රමාණයක් අඩු ගන්න එකක් හරි කෙස් වෙන්න පුළුවන්, නියපොත්තක කොටසක් වෙන්න පුළුවන්, ලෝම ගහක් වෙන්න පුළුවන්, දතක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් තමන්ට පේන දෙයක් තමන් ඒක සිහි කරන මධ්‍යස්ථව මේ දේවල් වලින් නේද මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ කියලා අන්නේ අර මොනේම පින තුන හිත සමාධිමත් කරගන්නවා. හරියට පින තුනේ මහ පොළවේ යටට කිමිදිලා පොළව යට තියෙන මැණික් ටිකක් ගරලව උඩට අරගෙන දුන්නා වගේ බුදුහාඳුර අපට ලස්සන වාදනයක දාගෙන සතුට විඳින්න මහා මැණික් කූඩයක් මැණික් ආකාරයක් අපට දුන්නා වගේ. ඊට පස්සේ වර්තමාන හිත තියාගෙන මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මේ හතරින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. නැත්තම් එකක් සිහි කරන්න පුළුවන්. පඨවි මේ එක දෙයක හිත දිගටම අපි තියනවා තියන්න චිත්තං ඒකෝදි හෝති සමාධියති හිත ඒක අරමුණක සමාධිමත් වෙනවා. තවත් දිගට ගිහිල්ලා අපි මේක අපේ ශරීරයේ මිය ගියාට පස්සේ ශරීර වෙන දේ මේ ශරීරය හැමදාම මේ වගේ තියෙන්නේ කවදාද මේ ශරීරයේ විඥානය අයින් වෙනවා. විඥානයෙන් වෙච්ච ගම මේක හරියට දර කැබැල්ලක් වගේ වෙනවා. ඊට පස්සේ ටිකෙන් ටික මේක ඉදිමෙනවා, නිල් පාට වෙනවා. ටිකෙන් ටික මේකේ අපිරිසුදු වෙලා ගිහිල්ලා, දිය වෙලා ගිහිල්ලා අන්තිමට ඇට සැකිලි බවට පත් වෙලා අවසානයේ වැලි දූවිලි බවට පත් වෙනවා. අන්නේ දෙක එක පියවර තමන්ටෙන් එක පියවරක් හරි අපිට වැඩිය ප්‍රකට ස්ථානයක් තමයි ඇට සැකිල කියන අවස්ථාව. අන්නේ එක හරි අපට අරමුණු කරන්න පුළුවන්. දැන් මේකෙදි පින්නතුනේ දැඩි අප්‍රසාදයක් අමනාපයක් ඇති වෙන්නේත් නැහැ. දැඩි ඇලීමක් ඇති වෙන්නේත් නැහැ. අප මේක කරන්නේ අපේ හිත වර්තමානයේ තුල එකඟ කරගැනීමේ උපක්‍රමයක් මෙඩිටේෂන් ටෙක්නික් එකක් විදිහට විතරයි. මේ ශරීරය ගැන කලකිරෙන්න නැත්නම් අසුභයේ හිතලා අපි දුක් වෙන නෙමෙයි මේක තියෙන්නේ පටිගැති කරගන්න නෙවෙයි කෙලෙස් ඇති කරගන්න නෙවෙයි මේක අපි කරන්නේ අපි මේක කරන්නේ හිත සතිය දිනු කිරීමෙහි සතියෙන් සමාධිය දිනු කිරීමෙහි භාවනා කමටහනක් විදියට විතරයි අපි කරන්නේ මේක මෙන්න මේ ක්‍රම හයට වඩන්න පුළුවන් කායගත සතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් කායගත සතිය වඩනවා නම් ඒ කෙනා අමෘතේ වළඳනවා කියලා මේ කායගත සතිය වැඩිවෙමත් එක්කම ප්‍රඥාව ඥානය විද්‍යාව නුවණ පිළිබඳව වචන රාශියකින් දේශනා කරනවා තමන්ගේ ප්‍රඥාව ඉහළටම දියුණු වෙනවා කියලා හැබැයි නිකන්නේ නෑ අපිට කැමති විදිහට කළා හරියන්නේ නෑ යතහා බුද්දේන දේශිතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට ඕන අපි මේක කරන්නේ ඒක කරන්නේ කොහමද සම්මා දිට්ඨි පුරේජවා සම්මා දිට්ඨිය තියෙනට ඕන සම්මා වායාමයේ තියෙනට ඕන අන්නේ දෙකත් එක්කයි සතිය දිනු වෙන්නේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? අර බාහිර රූපයෙන් හිත නිදහස් කරගෙන අභ්‍යන්තර නාමයන්තනොත් හිත නිදහස් කළා. යත්ත නාමංච රූපංච අසේ සමපරෝජිතයි කියන නාම රූප දෙකෙන්ම සිත නිදහස් කර ගන්නටයි අපි මේ යන්නේ දුක නිදහසෙන්. අන්නේ ගමන් මගේදී හමු වෙන පියවර ටිකක් තමයි මේ තියෙන්නේ. ඒකට මේක අවසානය නෙවෙයි. පරදවා තේරුම් ගන්න එපා මේක අවසානේ නෙවෙයි අපි ගියක් හදනවා නම් ගේ හදන ගෙපල කපන ඩෝසරයක් හොයන්නේ යන වෙනවා ඩෝසරෙන් ගෙපල කපනවා ඩෝසරෙන් ගෙපල කපන එක නෙමෙයි ගෙදර කියලා කියන්නේ ඊට පස්සේ අත්තිවාරම දානවා අත්තිවාරම දාන එකක් නෙමෙයි ගෙදර අවසානේ කියලා කියන්නේ පස්සේ බිත්ති උස්සනවා වහලා ගහනවා කපරාලු කරනවා ජනෙල් දොරවල් තියනවා වයරින් කරනවා ආයි සිමෙන්ති ගාලා තින්ත ගාලා AC දාලා ටිකෙන් ටික හදනවා මෙන්න මේ වගේ තමයි ඒ ඔක්කොම කළ අවසානයේදී තමයි ගෙදර වැඩ ඔක්කොම ඉවර කළා හැම එකක්ම ආයෙ ටෙස්ට් කරලා බලනවා විදුලිය හරියට එනවද ගෑස් වැඩ කරනවද වතුර බට ටික හරියට වැඩ කරනවද මේ ඔක්කොම බලලා තමයි ගෙදර අපි පදිංචියට යන්නේ. අන්න ඒ වගේ තමයි මේ නිවස නැමැති නිවන හැදීමේදී අපේ හිසට නිවසක් හදන එක වගේ නෙවෙයි අපි මේ කරන වැඩේ. අපි මේ කරන්න යන්නේ හිතට නිවනක් හදාගන්න මේ යන්නේ. අන්නේ හිතට නිවනක් හදාගන්න යන ගමනේදී කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කරලා දුකේ හට ගැනීම හා නිරෝධය අපි දැකලා සතිපට්ඨානෙ අපි හඳුනාගෙන මේ කායනුපස්සනාව වඩන වෙලාව අන්නේත් එක්ක හිත ටිකෙන් ටික සමාධිමත් වෙනවා මේ සමාධිය ටිකෙන් ටික වර්ධනය කරගන්න පුළුවන් අප වඩන කමඨහන්ට අනුරූපව සමහර කමඨහන් වලින් පුළුවන්කම තියෙන්නේ ධානයට සමීප මට්ටමට යන විතරයි පුළුවන්කම තියෙන්නේ. ඒකට අපි කියන්නේ උපචාර සමාධිය කියලා. සමහර කමටහන් අපට අර්පණා සමාධි මට්ටමටම දිනු කරන්න පුළුවන්. වර්ණ නැත්නම් පඩවි කසින ආදී කසින ආනාපාන සති ආදී වෙන මේ කමටහන්. අන්නේ විදිහට හිත සමාධිමත් වෙනකොට මොකද්ද වෙන්නේ? ටිකෙන් ටික ධානාංග පහළ වෙනවා. උවිතක්ක පිචාර පීතේ සුඛ ඒකාගතා විතක්ක කියන්නේ අර කමඨහනම හිතින් කියවන ගතිය එනවා පඨවි ආදී වශයෙන් හිතින් හිතන වෙලාව හිතින් කතා කරන වෙලාව විචාර අන්න ඒත් එකම හැසිරෙනවා පීති අන්නේ අරමුණේම ප්‍රීතියටපත් වෙනවා සුඛ සැපයටපත් වෙනවා ඒකාගතා ඒකෙම හිත එකඟ වෙනවා ඔහොම කාලයක් කමටහන වඩනකොට තවත් හිත සමාධිමත් වෙනකොට අර විතක්ක විචාර දෙක ටිකක් අයින් වෙනවා. හිතින් කතා කරන ගතිය ටිකෙන් අඩු වෙනවා. පීති සුඛ ඒකාගතා කියන දෙවෙනි මට්ටමට එනවා. අර අරමුණ වැඩිපුර හිතේ තියෙන අවශ්‍ය නැහැ. දැන් තමන් කැමති විදිහට වශී කරගෙන තියෙන්නේ. තමන්ට ඉක්මනට මේ අරමුණට එන්න පුළුවන්. මුලදී ආනාපානසතිය හිත හිටිය අපි හුඟක් කලා. නමුත් දැන් වාඩුණු ගමන් ඉක්මනටම තමන්ට ඒ තුළම හිත පීතියට සුඛයට ඒකාගතාට එන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රීතිය දුර වෙලා සුඛේ ඒකාගතා සැපේ සහ එකඟ භාවයට විතරක්පත් වෙනවා. ඒකත් දුර වෙලා අර සුඛයත් දුර වෙලා උපේක්ඛා ඒකාගතා තනි කරම හිත නිශ්චල වෙනවා. හිත සමබර වෙලා මැදහත් වෙනවා. උපේක්ෂාවටපත් වෙනවා. පින්නතුනි මෙන්න මේ ධානාංග ලැබන අවස්ථාව තමයි අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන අවස්ථාව. මේ අවස්ථාව කියන්නේ අපි ජීවිතය ලබන ඉහළම සතුට ලබන අවස්ථාව. අපේ සතුට අපේ පාලනයට ගත් අවස්ථාව. මේ සතුට කියන්නේ වැඩි දෙයක් තබා පින්නතුනි අපේ ශරීරයේ රූප සම්පත්තිය නිරෝගී භාවයේ මතවත් යැපෙන සතුටක් නෙවෙයි මේක. මේ මට්ටමට හිත ගියා නම් අපේ ශරීරයේ කොච්චර වයසට ගියත් අපට ගැටලුවක් නැහැ පින්නතුනි. ඇයි අපේ සතුට තියෙන ශරීරය මත නෙවෙයි. මේ සතුට අපට එද්දී අපේ ශරීරයේ බරපතලම රෝගයක් තියේ කියලා වෛද්‍ය වාර්තා වෙන්න පුළුවන්. ලොකුම රෝගය ඇවිල්ලා තියෙන තව සතියක් ජීවත් වෙන්නේ. ගෙදර ගිහලා කැමති කෑමක් කාලා කැමති දෙයක් කියලා කතා කරලා ඉන්න කියලා කියයි ඊට පස්සේ. ඒ වෙලාවේ තමන් කරන්නේ මේ ධානයත් එක්ක ඉන්නවා. පින්නතුනි මෙන්න මේ වගේ සිත සමාධිමත් කරනවත් එක්කම අපට ආකාර දෙකකින් තවත් හිත දිනු කරන්න පුළුවන්. ඒ මොකද්ද? එක හතකින් අර ධාන අංගයේ තිමිච්ච කොටස් විතක්ක විචාර පීති සුඛ ආදී මේ සිතිවිලි වල ස්වභාවය. ඒ සිතිවිලි ස්පර්ශ නිසා නැත්නම් නාම රූප නිසා ඇති වෙනවා. ඒව හේතු නිසා හටගත්තු දෙයක්. ඒ ස්පර්ශයෙන් හටගත්තු ප්‍රීති ආදී ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකින්න පුළුවන්. එතකොට තමන් ඒ ප්‍රීතියටවත් තමන් ඇලෙන්නේ නැහැ. දැන් මෙතෙන්දි පිනතුනි හුඟා කල්පනාකාරී වෙන්න ඕන දෙයක් තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න. අපි විදර්ශනාව ගැන වැඩිපුර අහලා තියෙනවා නම් අපි තරක විතර හොඳ හුඟා ධර්ම ගැන කළා තියෙනවා නම් හුඟා බණ අහලා තියෙනවා නම් අපි වැඩිපුර කැමති විදර්ශනා කරන්න. අපට හරි ඉක්මනක් ඇති වෙනවා ඉක්මනට විදර්ශනා කරන්න. පොඩ්ඩක් හිත සමාධිමත් වෙච්ච ගාම අනේ ඔය අනිත්‍යයි ඔය වැඩක් නැහැ කියලා අපි ඉක්මනටම ත්‍රිලක්ෂණය වඩන්න විදර්ශනා පැත්තට එනවා. මෙතෙන්දී පේනොතුන එච්චර කලබල වෙන්න එපා. Taman දන්න හොඳට දැන් වඩන්න ඕන මොකද්ද කියන එක. හැකි තාක් දුරට පේනොතුනේ සමතේ ස්ථාවර කරගන්න. විශේෂයෙන්ම වාඩි වෙලා ඉරියව්වේදී තමන්ට පුළුවන් උපරිම කාලයක් කැප කරලා ඉරියාපත භාවනාව පාවිච්චි කරලා තමන්ගේ පරියන්කය භාවිත කරලා උපරිම වේලාවක් සමතේන උත්සාහ කරන්න. විදර්ශනා වඩන ඉක්මන් වෙන්න යන්න එපා. එක කමඨහනක වැඩි වෙලාවක් ඉන්න බලන්න. ආනාපාන සතිය ඉරියාපත භාවනාව සම්පජඤ්ඤ භාවනාව පටික්කුල මනසිකාරය ධාතු මනසිකාරය නවසීවතික මේ වගේ භාවනාවකින් හිත එකඟ කර කර පුළුවන් තරම් වෙලාවක් ඉන්න මේ විතක්ක විචාර පීති සුඛාදී ධානාංග විනිමින් ටිකෙන් ටික ධානවලින් ඉහළට යමින් පුළුවන් තරම් දුරට ධානය තුලින් උත්සාහ කරන්න. කළ හැකි තාක් කාලයක් ඉඳලා ඊට පස්සේ විදර්ශනාට එන්න. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, චක්කු සංපස්සය, රූප සංඥාව, රූප සංජේතන මේව හේතු ඇති කල්හි හට ගන්නවා. හේතු නිරෝධෙන් නිරෝධයටපත් වෙනවා. ඇති වෙනවා, නැති වෙනවා. මේ වගේ අනිත්‍යතාවය හේතන. ඊට පස්සේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් මේක අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේම ඇස කන ආදී ආයතන වශයෙන්, රූප ශබ්ද ආදී අරමුණු වශයෙන් ආයතන වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඊළඟට අපට පුළුවන් ධාතු 18 ආකාරයට චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු, ඒ හැම එකක්ම හේතු ඇති කල්හි හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා. මේක වෙන වෙනම අංග වෙන් කර කර අනිත්‍යතාවය බලනවා. කාලයක් එහෙම බලලා බලලා පිනතුණි, ඊළඟට තමන් අර ස්කන්ධ පංචකෙ මේකට ගන්නවා. ඇසෙන් රූපයක් දැක්කා කියලා කියන්නේ ඒ පිටපස්සේ තියෙන්නේ වැයවැච්ච ස්කන්ධ පංචකය. අන්නේ ස්කන්ධ පංචකය හටගත්තා, නිරුද්ධ වුණා. හටගන්නව නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම ස්කන්ධ පංචකය අහුත්වා සම්බුතං හුත්වා නභවිස්සති. පෙරණ තිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කාලයක් ගියාට පස්සේ පිනොතින අපිට වඩන්න තියෙන්නේ කුමන දේ දැක්කත් ඒක පිටපස්සේ තියෙන්නේ හරියට මේ දකින අහින දේවල් හරියට අර මුහුදේ පාවෙලා තියෙන අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකේ උඩ ටික තමයි මේ පේන්නේ. මේ හැම කෙනෙක්ම කියන අයිස්බර්ග් එකේ අර උඩහට පේන පොඩි කෑල්ල මේ. යට තියෙන්නේ මොකද්ද? යට තියෙන්නේ වයිස් වගේ යට තියෙන්නේ පංචස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහ තමයි යට තියෙන එක පේන්නේ නේ අපට. ඒක කවුද අපට පෙන්වලා දුන්නේ? ඒක පෙන්වලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. අපි ඒක දන්නේ නැතුව අපි සමස්ත ක්‍රියාකාරීත්වයේ මේ ඉහළ පේන කොටස විතරයි අපි හිතාගෙන හිටියේ. ඇත්තටම මේකේ ක්‍රියාකාරීත්වය යටයි තියෙන්නේ. ඒ යට තියෙන එකට ඩැමේජ් එකක් වුණොතින් අර උඩ තියෙන එක ඉක්මනට පල්ලෙහාට වැටෙනවා. ඒ වගේම මේකේ ක්‍රියාකාරීත්වය යටේ කියලා දැනගත්තොත් ඒකේ උඩ තියෙන කොටසේ යථාර්ථය අපට තේරුම් ගිහිල්ලා උඩ තියෙන එකට තියෙන ආසාවත් නැති වෙලා යනවා. පින්නතුනි, මෙන්න මේ විදර්ශනා මෙනෙහි කරන අවස්ථාව. එතකොට අපි පරියංක භාවනාවෙන් එක ඉරියවක වාඩි වෙලා සමතේ පුළුවන් තරම් දිනු කරලා කරලා අපි හිත සමාධිමත් කරගන්නවා. අන්නේ සමාධිය හොඳට තහවුරු වෙනකොට, නීවරණ අඩු වෙනකොට, අපට වාඩි වෙලා ඉන්නකොට විතරක් නෙවෙයි, අනිත් හැම වැඩක් කරනකොටම අපට විදර්ශනා වඩන්න පුළුවන් වෙනද? ඒක එච්චර අමාරුවක් නෑ ඇත්තටම. අමාරුව මොකද්ද? අමාරුව තමයි සමාධිය වෙනතනි. එක ඉරියව්වක ඉඳගෙන ඇස් දෙක පියාගෙන එක අරමුණක හිත තියාගෙන ඉන්න එක තමයි අමාරු අපට. අන්නේක අමාරුවෙන් හරි පුහුණු කරලා සමාධිය දිනු කරගෙන නීවරණ අඩු කරගත්තා කියලා කියන්නේ. අද මේ දුවන දිවිල්ල වා කඩ වෙනවා පේනතුනි. පුදුම දිවිල්ලන්නේ දුවන්නේ. ඇසෙන් රූප හොයාගෙන, කනෙන් ශබ්ද අහගෙන මේ දුවන දිවිල්ල පින්නතුනේ වා කඩ වෙනවා ඊට පස්සේ. ඇයි සතුට තමන්ට බන්දේසියක තියලා තමන්ගේ උකුල උඩම ගෙනත් තියලා තියෙන්නේ. අත් දෙක එකට එකතු කරගන්න එක විතරයි තියෙන්නේ. කඳ කෙලින් කරගත්තා, ඇස් දෙක අඩවන් කළා, මෙන්න සතුට සාගරේ ගලා එනවා. ආනාපාන සතිය සෝ සතෝ වාස සති සතෝ පස සති පින්නතුනි ටිකෙන් ටික පුරුදු කරලා බලන්න මේක. තමන්ට මහා නිධානයක් මේ සම්බුද්ධ ශාසනයම ඔබේ පැත්තට හැරුණා කියලා හිතේ ඔබට ඒ අවස්ථාවේ. මුල බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවනම් ඔබට සිසිල් දියදාර ඉසිමින් මහා මැණික් පහන් තුනක් වගේ දිවා රැඳෙක් කිය ඔබට ආලෝකයේ සපයනවා. එක පැත්තකින් සමතේ වඩන ගමන් අනිත් පැත්තෙන් මේ අපේ ජීවිතයට අදාළ දේවල් ස්කන්ධ ධාතු ආයතන නාම රූප මේ කැමැති විදියකට ඔබට වඩාත්ම පහසු ක්‍රමයකට ඒ දේවල් වල අනිත්‍යතාවය බලන්න. ඊතාම කෙටියෙන් ඕනං හිත අනිත්‍යයි, විඥානය අනිත්‍යයි, නාම රූප නිසා හටගත් විඥානේ හැම වෙලාවෙම හටගෙන නිරුද්ධලා යනවා කියලා බලන්න. එතකොට එන්න එන්නම බාහිර රූපෙන් නිදහස් වෙනවා. යත්ත පටවේච ආපෝච තේජෝ වායෝ නගදති. මෙතෙක් කල් අපි බාහිර රූප තුල බැසගෙන ගිලිලා අපි ඒවත් එක්කම ජීවිතේ පොරබදපු අපි ටිකෙන් ටික පින්න තුන රූපෙන් නිදහස් වෙනවා. සමතේ වඩනවා කියලා කියන්නේ අපේ හිතට සතිය පැත්තට අවධානය යොමු කරලා බාහිර රූපෙන් හිත නිදහස් කර ගැනීමයි සමතෙන් කරන්නේ. බාහිර රූපෙන් හිත නිදහස් කරගත්තා කියලා කියන්නේ අපේ අවශ්‍යතා හුඟක් අඩු වෙලා පේනද නේද? හැබැයි බය වෙන්නේ ඔබ දන්න රැකියාව නොකර ඉන්නේ. රැකියාව දැනටත් වඩා පැය ගානක් ඔබ දර ගන්නවා. ඔබ මුදල් රූපයන එක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ බය වෙන්නකම්. මේටත් වඩා වැඩි වැඩි කරනවා. ඒ ලෝභකමෙන් නේ කරන්නේ. ඒ කරන්නේ මේ පින්කම් ටික මේ කුසලයට ඉක්මනට පහසුකම් ටික සලසා ගන්න. ඔබ අවුරුදු 65න් විශ්‍රාම යනවා නම් අවුරුදු 5ක් කලින් විශ්‍රාම යන බලාගෙන මේක කරන්නේ. 60න් විශ්‍රාම යනවා නම් ඊට කලින් මේකට එන්නයි මේ ටික කරන්නේ. මේ මිල මුදල් මතේ යැපෙන නෙවෙයි ඔබට ඊට වඩා ජීවිතේ වටිනවා. ඔබ හම්බ කරපු මිල මුදල් ටික ඔක්කොම දුන්නත් ඔබට ගත වෙච්ච කාලෙන් එක අවුරුද්දක් අද ආයි ගන්න බෑ ඔබට. ඒ ගත වෙච්ච බුද්ධ ශාසන අවුරුද්ද ඔබට ඔබ ජීවිත කාලේ හම්බ කරපු සල්ලි ටික එක පෙළකට තිබ්බත් ඔබේ දරුවෝ ටික වාහන ටික දේපළ ටික ඔක්කොම දීලා මට ගත වෙච්ච ගිය අවුරුද්දේ ආයි මට ගිය අවුරුද්දේ මේ දවසට යන්න සැප්තැම්බර් 8 වෙනිදාට යන්න ලැබෙන්න 2023 ට යන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරාට සල්ලි දුන්නට ඔබට යන්න බෑ. ඒ නිසා ඔබට වටින්නේ සල්ලි වලට වඩා කාලේ. අන්නේ කාලේ වටින්නේ නිකන් හිටියට නෙවෙයි ඒ කාලයට උපරිම වටිනකමක් ලබා දෙන්නට ඕන. ඒ කාලයට වටිනකම ලබා දීම කියන්නේ ඒ කාලය තුල උපරිම ධර්ම පුහුණු තුල ඉන්නට ඕන. ධර්ම පුහුණු තුල හිටියා කියලා කියන්නේ සාමාන්‍ය පින්කම් ටිකක් කරමින් හිටියා විතරක් නෙවෙයි. ඍජුවම පින්නොත්නේ සතිපට්ඨානය කොච්චර භාවිත කළාද කියන කාරණේ. අන්නේ නිසා මිල මුදල් හරියම්බ කරන්න පුළුවන්. ඒව ලෝභයෙන් කරන දෙයක් නෙවෙයි. ඒව මේ ආධ්‍යාත්මික සුඛ විහරණය, ආධ්‍යාත්මික විවේකය, ආධ්‍යාත්මික පහසුව සඳහායි ඒ සියල්ලක්ම කරන්නේ. පින්නොතන විශේෂයෙන් මෙහිදී තමන් මේ කායගත සතිය කායානුපස්සනාවේ ඔබ කැමති කොටසක් ඔබ වඩාත්ම කැමති ධාතු මනසිකාරයට නම් ඔබට ධාතු මනසිකාරය වඩන්න පුළුවන්. ඔබ වැඩිපුරම කැමති නවසීවතයකට යනං ඒක වඩන්න පුළුවන්. ඔබ වැඩිපුරම කැමති පටික්කුල මනසිකාරයට නම් ඒකත් කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. ඔබ නැත්තම් වැඩිපුරම කැමති මෛත්‍රී භාවනාවන් ඒක වඩන්න. හැබැයි මෙහෙම කාලයක් ඔබ වැඩිපුර කාලයක් මේ හැම දෙයකටම කැප කරාට පස්සේ ඔබට වඩාත්ම සුවදායී භාවනාවක් වැඩි පිරිසකට තේරිලා බේරිලා එනවා. ඒ මොකද්ද? ඒ තමයි ආනාපාන සතිය. පින්නතුනේ හැම පැත්තෙම තමන්ගේ ජීවිතයට සතුට සහනය ගලා එන ගන්නවා. ඔබට එදාට තමයි තේරෙන්නේ ඔබ කොච්චර පින්වත් කෙනෙක්ද කියලා. ඔබ එදාට තමයි තේරෙන්නේ ඔබ කොච්චරනම් අම්මට තාත්තට සලකලා සම්බුද්ධ පූජා පවත්වලා ස්වාමින් වහන්සේට උපස්ථාන කරලා මේ සියලුම දේවල් වල ප්‍රතිඵල ඔබට සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් එදාට දැක ගන්න පුළුවන්. අද ඔබ පින්කම් කළා පරලෝක දිවිලෝක යන බලන්නේ ඉන්නේ නේද? නමුත් එදාට තමයි ඔබට තේරෙන්නේ ඔබ කරු පින්කම් ටිකේ ඔක්කොම ආනිසංස දැන් ලැබෙනව නේද මේ කියලා. එදාට ඔබට පරලෝක තිබ්බත් එකයි නැති වුණත් එකයි. එදාට ඔබට වටින්නේ මේ ගත වෙන වර්තමාන මොහොත. අන්නේ මොහොත උපරිම සිහියෙන් සතිපට්ඨානය තුල තියාගෙන ඉන්න සමතය තුල අනිත් පැත්තෙන් සතිපට්ඨාන භාවනා විදියට ඔහු අනිත්‍යතාවය මෙනෙහි කරනවා. සෝ සතෝ වස්ස සති සතෝ පස්ස සති සිහියෙන් හුස්ම ගන්නවා පිට කරනවා. දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. දීර්ඝ හුස්ම ගන්නකොට ගන්න බව දන්නවා, පිට කරනකොට පිට කරන බව දන්නවා. රස්සං වාස සන්තෝ රස්සං අස සාමිති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමිති පජානාති. හුස්ම ටිකෙන් ටික කෙටි වෙනවා, කෙටි වෙන එකත් ඒ වගේම දකින ආස්වාස් ප්‍රස්වාස් විදියට. සබ්බකාය පරිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති, පස්ස සිස්සාමිති සික්ඛති. මුළු ආස්වාස් ප්‍රස්වාස් සමස්ත කයම හොඳට දැන් අවධානය වෙනවා. හැබැයි Taman තවත් නාසය ආශ්‍රිතවම හිත තියාගෙන ඉන්න. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්ඛති, පස්ස සිස්සාමිති සික්ඛති. එන්නේ නම් හිත තැම්පත් වෙනවා. අර සම්පූර්ණ ආස්වාස ප්‍රස්වාස කය සංසිඳන ආකාරය බලමින් ආස්වාස ප්‍රස්වාස කරනවා. ඊළඟ ප්‍රීති පරිසංවේදී අස සිස්සාමේදි සික්ඛති, පස සිස්සාමේදි සික්ඛති. දැන් තමන්ට හොඳට ප්‍රීතිය දැනෙනවා මානසිකව. සුඛ පරිසංවේදී සුඛය දැනෙනවා. ඊට පස්සේ චිත්ත සංඛාර පරිසංවේදී සඤ්ඤා වේදනා දෙක හොඳට දැනෙමින් ආස්වාද ප්‍රසන්න කරනවා. පස්සම් බහිරිත සංඛාරං අස සිස්සාමිති සික්ඛති, පස්ස සිස්සාමිති සික්ඛති. ඒ සඤ්ඤා වේදනා දෙකේ සංස්කාර සංසිඳුමින් භාවනා කරනවා. චිත්ත පරිසංවේදී අස සිස්සාමිති සික්ඛති, පස්ස සිස්සාමිති සික්ඛති. තමන්ගේ හිත හොඳට ඉස්සරහා තියෙන දෙයක් වගේ හොඳට දකිමින් ආස්වාස ප්‍රසවාස කරනවා. අභිප්‍රමෝදයන් චිත්තං අස සිස්සාමිති සික්ඛති. ඊට පස්සේ සමාදහං විමෝචයං ආදී වශයෙන් තමන්ගේ සිත හොඳට දකිමින් ආස්වාස ප්‍රසවාස කරනවා. විමෝචයං මිදෙමින් ආස්වාස ප්‍රසවාස කරනවා. ඊළඟට දැන් ආස්වාස ප්‍රසවාසයේ එන්නේ නම් සියුම් වෙනවා. ඊට පස්සේ ඍජුවම තමන්ගේ දර්ශනා පැත්තටම යනවා. හැබැයි තමන් ආස්වාස ප්‍රසවාස කරන බව සියුම්ම තමන් දන්නවා. හැබැයි දැන් මේ මට්ටමේ දීර්ඝකට නෙමෙයි ප්‍රමුඛත්වය. ඒක සිදුවෙන බවක් දන්නවා. ඊට වඩා ප්‍රකට වෙනවා විදර්ශනා පැත්ත. අනිච්ඡානුපස්සී විහෙරති, අස සිස්සාමිති සික්ඛති, පස සිස්සාමිති සික්ඛති. අනිත්‍ය දකිනවා. ඇස්කන්නාසාදී ආයතන, රූපාදී ස්කන්ධ, චක්කු ධාතු ආදී ධාතු, නැත්නම් අර හිතේ සමාධිමත් භවයේ තියෙන ධානාංග, ඒ වගේ අනිත්‍යතාවය දකිමින් ආස්වාස ප්‍රසවාස කරනවා. විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. නිරෝධය විරාගය සියලුම දේවල් වලින් අත්හැරීම ආදී දකිනෙන් ආස්වාස ප්‍රසවාස කරනවා. මේ මට්ටමට සිත දිනු වෙද්දී අර මුලින් කය මත පිහිටලා කය කොටසක් විදියට සලුගතියෙන් පටන්ගත්තු ආස්වාස ප්‍රසවාසය අවසානට යදි ටිකෙන් ටික සිවුම් වෙලා ඊට වඩා ප්‍රමුඛත්වය ලැබෙන්නේ වේදනාවට, සිතට, ඊළඟට සිතිවිලි, කුසල සිතිවිලි වලට. එතකොට හරියට ආනාපාන සතිය කියන එක හරියට වාහනේ වින්ස්ක්‍රීන් එකේ අර වයිපරය වගේ වෙනවා. ආසස ප්‍රසාසයේ ප්‍රමුඛත්වය නෙවෙයි තමන්ගේ ඍජු ඉලක්කය වීදුරුව හරහා වින්ස්ක්‍රීන් එක හරහා ඉස්සරහ බලන්නේ. අනිත්‍ය, විරාග, නිරෝධ, පටිනිස්සග්ග. හැබැයි තමන් දන්නවා මොකද්ද? වෛපරේ කනකැන බව දන්නවා. අස්සසිස්සාමීති සික්කති, පස්සසිස්සාමීති සික්කති. ආස්වාස ප්‍රස්වාසයේ සිදුවෙන බව දන්නවා. අර මුලින් ඒ කය මත බේස් කරගත්තු එක දිගටම සිවුම් වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක තමන් දැනගන්නවා. නමුත් ඒකට නෙවෙයි දැන් ප්‍රමුඛත්වය. ඒකෙන් ආරම්භ කරු මේ ගමන් මග මේ විදර්ශනාව තුළින් වඩාත්ම ඉහළ තලයකට තමා ක්‍රමානුකූල වෙනවා. යත්ත නාමංච රූපංච අසේසං උපරුජති පටිගං රූප සංඤංච එත්තේ සාචිදතේ ජටං. මේ අවස්ථාවෙන් ඔහු දන්නවා සතර මහා භූත රූප වලින් නිර්මාණය වෙච්ච තමන්ගේ ලෝකයක් නිරුද්ධ වෙලා තියෙන්නේ සිහි කරන වෙලාවේදී. ඒ සිහි කරන මනස තත්ත්වගත විපස්සති ඒ මොහොතම විදර්ශනා කරමින් ඒක හේතු ඇති කල්හි හටගෙන හේතු නිරෝධේ නිරෝධන බව දකිනවා. බාහිර රූපයේ කිසිම තැනක තමන්ට පිහිටා සිටින තැනක් නැහැ. ඇයි? තමන් දන්නවා ශුඤ්ඤතෝ ලෝකං අවික්ඛස්සෝ. බාහිර සතර මහා භූත රූප වලින් සැදෙච්ච ලෝකය මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන්නේ. ආයි කතා කරන්න දෙයක්වත් ඉතුරු නැහැ. වැඩි දෙයක් තියා අසුමේ වඩන්න, මරණානුසතිය වඩන්න, මෛත්‍රිය වඩන්නවත් කෙනෙක් බාහිර ඉතුරු වෙලා නැහැ. තමන් දැන් තනිකරම කටයුතු කරන්නේ මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝවිඤ්ඤාණ කියන කතාව. අන්නේ කිරි දැන් ඔහු අර ස්කන්ධ පංචකයෙන් පටන් අරගෙන දැන් මේ ওই ස්කන්ධ හතරේ අනිත්‍යතාවය, නාමයන්ති අනිත්‍යතාවය බලමින්, මනෝවිඤ්ඤාණේ තනිත්‍යය දැකමින් තමන් අභ්‍යන්තර ආයතනෙනුත් තමා හිත මුදවා ගන්නවා. මුලදී සමතේන් බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූත රූපේ නිදහස් වුණා. හිත පැත්තට අවධානය යොමු කළා. ඊට පස්සේ ප්‍රඥාවට, ත්‍රිලක්ෂණයට, විදර්ශනාවට හිත තියලා මනෝවිඥාන අන්තිනොත් නිදහස් වුණා. තමන්ට පිහිටන්න කියලා කිසිම දෙයක් ලෝකේ තුලිතුරු වෙන්නේ නැහැ. හැම තැනම පේන්නේ මේ ස්කන්ධ ටික හට ගැනීම නිරෝධය විතරයි. ඔහුට ලෝකේ ඇලෙන්නවත් ගැටෙන්නවත් දෙයක් ඉතුරු වෙලා නැහැ. මෙහෙමම හිත තියාගෙන ඉන්න එච්චරයි. හොඳයි, පින්වතුනි අද අප මේ සාකච්ඡා කරේ සතිපට්ඨානය ගැන. බුදුදහමේ තියෙන වැදගත්ම තේමාවක් සතිපට්ඨානය. ඒකේ අපි ලෞකික කුසලයේ තුල සුගතියට යන්නේ කොහොමද කෙනෙක් මුලදී කතා කරලා, ඊට පස්සේ කුසල රාශිය ගැන කතා කළා. කුසල රාශිය කියන්නේ සතර සතිපට්ඨානය. ඊළඟට අකුසල රාශිය කියන්නේ පංච නීවරණ. පංච නීවරණ දුර වෙන ආකාරයටත්, ඒ වගේම කුසලේ නැමැති සතර සතිපට්ඨානය දිනු කරන ආකාරය, විශේෂයෙන් කායනුපස්සනාව පාදක කරගෙන කායගත සතිය වැඩිීමේ ආනිසංස අප සාකච්ඡා කළා. අනේ කායගත සතියෙන් පටන් ගන්න අපි එතන තියෙන උපරිම ප්‍රතිඵලය නෙලාගෙන ආධ්‍යාත්මික සතුට ලබාගෙන නීවරණ දුරු කිරීමේ ලබන ධානාංග මට්ටමට හිත පිහිටුවලා එතනින් අපි ඉදිරියට ගිහිල්ලා අනිත්‍යතාවය මෙනෙහි කිරීම දක්වාම ආනාපාන සතිය ඔස්සේ සිත වඩන ආකාරය අප මේ සාකච්ඡා කළේ. ඉතින් පින්වතුනි මේ අහපු කරුණු දැන් හොඳට මැති. දැන් ඒ ටික ප්‍රැක්ටිස් කරන්න ඇති. ඒ නිසා මේ කරුණු වලින් අපි ඉදිරියට යන්න අපට ධර්මයේ සංදිටික බව, අකාලික බව, සාන්දෘෂ්ටික බව, අකාලික බව දැන් දැනෙනවා පින්වතුනි. මේක තමයි ධර්මයේ තියෙන විශේෂත්වය. ඒත් එක්කම එන්න අපේ ගුණවන්ත බව වැඩි වෙනවා, සිල්වන්ත බව වැඩි වෙනවා, බාහිර ලෝකයේ මත යැපෙන ගති අඩු වෙනවා, බාහිර ලෝකයේත් එක තියෙන ගැටුම එන්නම අඩු වෙනවා පෙන්වතුනි. මොකද අපි මෛත්‍රිය හරහායි මේ ගමන යන්නේ. මෛත්‍රිය අමතක කළා අපිට මේ ගමන යන්න බෑ පෙන්වතුනි. ඒ නිසායි බුදුහාම දේශනා කරේ යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් යමතිනම් සබ්බේ සත්තා බාන්දු සුඛිතත්තා සියලු සත්වෝ සුවපත්ත්වා කියන ප්‍රාර්ථනා කරන්න. ඒක හිතින් විතරක් මෛත්‍රී සාගත මනෝ කර්මයේ විදියට පන්සලට ආපු වෙලාවට භාවනා ශාලාවේදී ගන්න එකක් විතරක් නෙවෙයි. ඒක මහා මග යනකොට, ගෙදර ඉන්නකොට, වැඩ කරන ස්ථානයේදී, රැක රක්ෂා කරනකොට, ගෙදර අනිත්‍යයත් එක්ක වැඩ කරනකොට, මේ හැම තැනදීම පින්නතුනේ මෛත්‍රී සාගත කාය කර්මය, මෛත්‍රී සාගත වාචී කර්මය පුලුවන්තරම් පුහුණු කරන්න. පන්සලේදී පුහුණු කරන්නේ මෛත්‍රී සාගත මනෝ කර්මය. මේ ශාලාවෙන් පිට වෙච්ච මොහොතේ පටන් ගෙදරට යනකම් රැකියාව කරන ස්ථානයේ දක්වාම පුරුදු කරන්නේ මොකද්ද? මෛත්‍රී සාගත කාය කර්මයයි මෛත්‍රී සාගත වාචී කර්මයයි. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙතෙන්දි ගත්ත මෛත්‍රී සාගත මනෝ කර්මය හදවතේ දරාගෙන කය වචනේ ක්‍රියාත්මක වන හැම තැනදීම ඒකට මෛත්‍රී නැමැති ඖෂධයක තු කරන්න පිණිසුනි, අමෘතයක තු කරන්න. ඒකට ඒ වගේම කායගත සතිය සතිපට්ඨාන නැමැති මේ දිව්‍ය ඖෂධය ධම්මෝසද සමන්නත්ති ඒ සම්පිවත විකෝ කියවෝ. මේ ධර්මයේ නැමැති අමා ඔසුව සතිපට්ඨානය අපේ සමස්ත ජීවිතය තුළටම ඕජාවක් විදියට පිනතුනේ ඇතුළත් කරගන්න. ගන්න හැම හුස්ම රැල්ලක් පාසාම මෛත්‍රියත් විශේෂයෙන් සතිමත් බව නැමැති සතිපට්ඨානයත් අඛණ්ඩව තියාගන්න උත්සාහ කරන්න. පොඩ්ඩක් අතීත ගියොතින් ආයෙ මෙතෙන්ට හිත ගන්න. ඒක වඩන්න පුළුවන්කම තියෙන්නේ හැකිතාක් පිනතුනි කතා වඩු කරන්න. ඇත්තෙම කතා වඩු කළ මේක කරන්න බෑ පිනතුනි. මේක වඩනකොට කතා වඩු වෙනවා. කතාව වැඩි කියන්නේ මොකද්ද? මේක වඩන්නේ නැහැ කියන එක. ඒ නිසා කතා වඩු කළ කවදාවත් මේක වඩන්නේ නැහැ. එහෙම ටිකක් පුළුවන් යම් සි දොරක් යනකම් ඉන්න පුළුවන්. නමුත් දිගට යන්න බෑ ඒක. මේක වඩනකොට පිනතුනි කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සමහර රාතන් වහන්සේ ලෙකට ඉන්නවා ආරණ්‍යවල මුළු සතියක්ම කතා කරන්නේ. කතා කරන ඕන නම් අතින් පයින් තමයි කතා කරන්නේ. ආ එන්න මේක උස්සන්නේ එහෙම කියලා සයින් ලැන්ග්වේජ් එක කතා කරන්නේ. ඒ තරම්ම මේ කතාව තමන්ගේ චිත්ත සමාධියට බාධාවක් නම් එන්න මඩු කරනවා පින්නතුනි. ඒ නිසා තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන ගාල ගොහට්ටි අඩු වෙනකොට තමන්ගේ බාහිරින් එක පේනවා. කතා කරන්න තියෙන අවස්ථාවෙන් එන්න අඩු වෙනවා පින්නතුනි. ඒ නිසා මේ නිවී සැනසෙන ධමයක් මහා වටිනා පුණ්‍ය නිධානයක්, පුණ්‍යාකරයක් අපි ලබා ගත්ත අවස්ථාවෙතින් මේ සම්බුද්ධ ශාසනයෙන් උපරිම වටිනාකම ලබා ගනිමු, ජීවිතේට උපරිම වටිනාකම ලබා දෙමු. ඒ සඳහා කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාශ්‍රය සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා, භයං පන්තා ච නිබ්භයා, සෝකම් පන්තා ච නිසෝකා, හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා, සොලින් තැවෙන සත් සොම්නස් වෙත්වා,